බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියන්ති සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සාදෝ සාදෝ සාදෝ සදහවත් වාසනාවන්ත පින්තුනි ඉමහ ශ්‍රද්ධාවෙන් සූදානම් කොට තැන්පත් කළ තියෙන මල් පහන් සුවඳ දුන් ගිරන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ මුළු ලෝකයක් සදහමින් ආලෝකමත් කළ ලෝක සත්‍යාගයේ දුක්ගිනි නිවාලු ඒ උත්තම මනුෂ්‍ය රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම බුදු ගුණ සමුදාය උදෙසා පූජා කරමු පූජා වේවා කියන අදහසින් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහබෝධින් බුන්දරෝ සකලං සදා ඝනසාරම් පදින් දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධ පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනාහංසු පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දං සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුබ්බං මිලායාති යතා කායෝ සතායාති විනාශ භාවන් අදේවාසේතුනෝ බන්තේ පානියම් පරිකම්පිත අනුකම්පන්නුපාද පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංච අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියං සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස මනෝ පුම්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනීති ගෞරවනීය හඳුරන් වහන්සේගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද මේ පින්නතුන් මෙන්නවාඩා විහාරස්ථාන රැස්වලා සිදු කරන උතුම් පින්කම ධර්මශ්‍රවණමේ පින්කම කුසලයේ සිදු කරන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ දසවන් වලින් අපේ කන් දෙකෙන් අසන උතුම්ම දේ මොකද්ද කියලා අපි ජීවිත කාලේ නොඑක් දේවල් අපේ පන්දගෙන් අපි අහලා තියෙනවා. අනේ දේවල් අතුරින් උතුම්ම දේ තමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීම කියන කාරණය. ලෝකේ ඉතාම දීර්ඝ කාලයකට වරක්, කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තමයි අපේ පින අපේ භුක්ති විඳින අවස්ථාව. ඒ අවස්ථාව ලබන්න අපි සසර හුඟක් පින් කළා තියෙනවා. ප්‍රාර්ථනා කළා තියෙනවා. පින් කිරීමෙන් විතරක් අපට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. පින් කරපු අය තමයි මනුස්ස ලෝකෙ ඔක්කොම ඉන්නේ. හැබැයි ඒ පින් කරන අතරේදී ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. සම්බුද්ධ ශාසනයක් මුණගැහෙන්න, ඒ සම්බුද්ධ ශාසනයකදී ධර්මයේ මුණගැහෙන්න කියලා අපි ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. අනේ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵල තමයි මේ අපි භුක්ති විඳින්නේ. අනේ ධර්මය අප පමණට අපට තේරෙනවා සැබවින්ම අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ, අපේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන නම් මොකද්ද කරන්න ඕන, අපේ ජීවිතයේ ඉහළටම සතුට දිනු කරගන්න නම් අප මොකද්ද කරන්න ඕනේ කියන කාරණය ධර්මය තුලින් අපට අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ හරියට මහා සාගරය වගේ කියලා. සාගරය කියන්නේ වෙරළේ පටන් ටිකින් ටික ගැඹුරට යන දෙයක්. එකපාර මහ මොහොත ගැඹුරු වෙන්නේ නැහැ. මොහොත වෙරළේ පටන් ටිකින් ටික තමයි ගැඹුරට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ සද්ධර්මයේ බොහෝ දෙනෙක් සිතලා වාසය කරන්නේ. මේ ශාස්ත්‍රයට කැමැති වන ප්‍රධානතම හේතුව තමයි මේ ධර්ම එක විටම ගැඹුරු වෙන්නේ නැහැ. ටිකින් ටික ගැඹුරට යන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට යම්කිසි දුරක් මේ ධර්මත් එක්ක යන්න පුළුවන්. බුද්ධි මට්ටම කොයි මට්ටමේ වුණත් අපට ධර්මයෙන් කොතනින් හරි තැනකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ධර්මයේ ගතොතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා අපි මෙලොව ජීවිතය සාර්ථක කරගෙන මොකද කරන්න ඕනේ කියලා. මේ ජීවිතයෙන් පස්සේ පරලෝක ජීවිතයේ සුගතිගාමි වෙන්න මොකද කරන්න ඕන? ඒ වගේම සංසාර චක්‍රෙන් සම්පූර්ණ නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ කියලා. එතකොට අපි ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නට ඕන. ඒ දේශකයන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමය විතරද? මේ ජීවිතය සාර්ථක කරගන්න ගමන් පරලෝක සුගතිගාමි වෙන ක්‍රමයද? ඒ වගේම මේ දෙකම දේශනා කළා ගැඹුරටම ගිහිල්ලා දුකෙන් නිදහස් වෙන කාරණේද දේශනා කරන්නේ කියන එක තේරුම් ගන්න අපි ධර්ම දේශනාවේදී දක්ෂ වෙන්නට ඕන. වරක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීනි ධර්මගතිකයා කියලා කියනවා, කවුද ධර්මගතිකයා කියලා කියන්නේ කියලා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් දුක හට ගන්න ආකාරය ප්‍රකාශ කරනවා නම්, ඒ දුකේ නිදහසන ආකාරය දේශනා කරනවා නම් අන්නේ තැනැත්තා තමයි සැබෑ ධර්ම කතිකයා කියලා. දැන් මේ පිනතුනත් මනත් ඇහුවාම හොඳයි බණක් කියලා කියනවනේ සමරටනේ. කාලීන බණක් කියලා එහෙම අපි කියනවා. අන්නේ එතෙන්දී බලන්න මේ ධර්ම දේශනාව තුළ මේ ලක්ෂණේ තියෙනවද කියලා. ත්‍රිපිටකයේ තියෙනවා ධම්ම කතික කියලා සූත්‍රයක්. ධම්ම කතික සූත්‍රය දේශනා කරනවා ඒකේ නා චතුරාර්ය සත්‍ය දුක දුක සමුදයක් කියන දුක ගැන කියනට ඕන. දුක නිරෝධය දුක නිරෝධ ගාමිනී පටිවදාවත් කියන මාර්ගය කැනටත් වන. මෙන්න මේ දෙකෙන් තමයි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්න පුළුවන් කියලා. ඒ ආරම්භක මූලික පියවර හැටියට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහනකොට අපට මුලින්ම ලැබෙන අවබෝධය තමයි අපි මේ ජීවිතයේ සාර්ථක කරගන්න මොකද කරන්න ඕනේ කියලා. වරක් භාගතුන් වහන්සේ වෙත ආපු දීඝජාන කෝලිය කියන කෝලිය පුත්‍රයා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් කරනවා, ස්වාමීනි අපි මේ ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕන, මේ ජීවිතයෙන් පස්සේ සාර්ථක කරගන්න මොකද කරන්න ඕන කියලා. ඔහු කියනවා, ස්වාමීනි අප ගිහි ගෙදර ගත කරන අය, කාමභෝගී ජීවිත ගත කරන අය, ලස්සන ඇඳුම් පැනඳුම් කසියසලෝ පළඳින අය, සෝන විලුම් දරන අය, පංචකාම ජීවිතයක් ගත කරන අය, අපි අන්නෙවෙන ජීවිතයක් ගත කරන හැටියට අපට මෙලව ජීවිතය සාර්ථක වන්නත් පරලෝ ජීවිතය සාර්ථක වන්නත් කාරණා දේශනා කරන්න කියලා. එතෙන්දි භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කරනවා මෙලව ජීවිතය සාර්ථක කරගන්න කරන හතරක්. ඒ මොනවද? උට්ටාන සම්පදා, ආරක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. උට්ටාන සම්පදා කියලා කියන්නේ මහන්සියෙන් වැඩ කිරීම. ඉගෙන ගන්න කාලේ මහන්සියෙන් ඉගෙන ගන්නට ඕනේ. රැකිරක්ෂා කරන කාලේ මහන්සියෙන් රැකිරක්ෂා කරන්නට ඕනේ. මෙන්න මේක මේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කාරණයක්. එකට කියන උත්තාන සම්පදා කියලා. ඊළඟට ආරක්ක සම්පදා. ඒ උපයන ධනය සුරක්ෂිත කරගන්නට ඕන. ආයෝජනය කරන්නට ඕන. ඒ වගේ මේක සොර සතුරගෙන් ආරක්ෂා කරගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි කල්ලාණ මිත්‍රතා. තමන්ට හොඳ මිත්‍රයන් ඉන්නට ඕන. ඇයි ඒකට හේතුව? නරක මිත්‍රයෙක් මුණ ගැහුනොත් අර උපයන ධනය ටික ඇතැම්විට එක දවසෙන් ඉවර වෙනවා. අවුරුදු ගානකින් හම්බ කරන ඒවා එක දවසෙන් වියදම් කරන ක්‍රම තියෙනවා නේද? ඔබ දන්නවනේ නේ? දැන් මේ සිටියක ඉන්න හැටියට ඔබ හොඳට මේක දන්නවා. අවුරුදු 50කට හම්බ කරන මුදල් ටික එකරෙන් ඉවර කරන්න පුළුවන්. වැරදි මිත්‍රයන්ගේ ආශ්‍රයයට ලැබුණොත් මේකෙන් විනාශ වෙන නිසා මෙතනිනුත් පරිස්සම් වෙන්නට ඕන අපි. ඊළඟට හතරවෙනි කාරණය දේශනා කරනවා සමජීවිකතා කියලා. ඒ උපයන ධනය කළමනාකරණය කරගෙන තමන්ට ලැබෙන ආදායමට සරලන විදිහට වියදම් කළමනාකරණය කර ගැනීම. මෙන්න මේ හතර තමයි මෙරව ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කරුණු. උට්ටාන සම්බදා, ආරක සම්බදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ කරුණ හතර. මේ කරුණ හතර අපේ බෞද්ධ පිනතුළු විශේෂයෙන්ම කරන අය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උපදිච්ච හැටියට ඔබ ඒක හුඟක්ම කළමනාකරණය කරගන්නවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගත්තත් අපි හුඟක් ඉහළට යනවා. අපේ දරුවනුත් අධ්‍යාපනයේ හුඟක් දුරට ඉහළට යනවා. මහන්සියෙන් වැඩ කරනවා. ඉතින් ඒක අපට ලොකු ගෞරවයක්. අපේ අය අනිත්‍යයට අතපාල ජීවත් වෙන්නේ නැහැ. කුමන හොරකියාවක් කළා මහන්සියෙන් උපරිම ලෙස තමන් ධර්මික උපයනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ වගේම අපි අනවශ්‍ය විදිහට ධනෙ නාස්ති කරන්නේ නැහැ. කර්මානුකරණය කරගන්නවා. ඒ වගේම අපි හොඳ මිතුරන් ඉදර ආශ්‍රය කරනවා. ප්‍රදේශෙක ඉන්නකොට අපි හඳුනා ගන්න හොඳය කවුද කියලා. හඳුනගෙන හොඳය තමයි අපි වැඩිපුර ආශ්‍රය කරන්නේ. ඒ නිසා තමයි ඔබේ ජීවිතේ මේ දෙතුරට සාර්ථක වෙලා තියෙන්නේ. ඒ වගේම සමජීවිකතා කියපු විදිහට තමන් වියදම් කරනකොට නිතරම ආදායම ගැන හිතලා තමයි ඒක කරන්නේ. ඉතින් මේ හතර සාර්ථක කරගන්නවා. ඉතින් මෙන්න මේ හතර සාර්ථක කරගන්න ගමන් අද අප මාතෘකාවේ සඳහන් කළේ අපේ ජීවිත ගත කරන හැටියට අපේ ප්‍රධානතම ඉලක්කය තමයි සතුටින් ජීවත් වීම. මානසික සතුට තමයි අපේ ප්‍රධානතම දේ. ඒතර මේ සතුට කියන එක තීරණය වෙන ප්‍රධානතම දෙයක් තමයි අපි හිතන විදිය. අපි කොහොමද හිතන්නේ? ඒ හිතන විදියෙන් තමයි අපේ සතුට තීරණය වෙන්නේ. දැන් අපි කියමු යම්සි ප්‍රශ්නයක් දැස් අපි බලනවා. එක්කෙනෙක් අපට දැමිට බනින්න පුළුවන්, දොස් කියන්න පුළුවන්. ඒකට ඔරොත්තු දෙන්න දෙකෙනා දුක් වෙන්න පුළුවන්, ඒ කෙනාගෙන අමනාප වෙන්න පුළුවන්. ඒ වගේම ඒක එහෙම වචන කියනකොට තවත් කෙනෙක් ඒකට දුක් නොවේ, ඇතැමිට ඒක එයාට අනිත් කෙනාට දුකක් නොවන විදිහට ඒක යම්කිසි විදියකට ඒක ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී සතුට කියන එක තීරණය වන්නේ තමන්ගේ ආකල්පය, තමන්ගේ ඇටිටියුඩ් එක අනුවයි මේක තීරණය වෙන්නේ. ප්‍රශ්නයක් වුණත් එහෙමයි. ලෙඩක් වුණත්, තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගියත්, වෙනත් තමන්ට ලොකු අනාදයක් වුණත් එකම දේ දෙනකොට වෙන්න පුළුවන්. එක්කෙනෙක් ඒකට පොරොත්තු දෙනවා, තව කෙනෙක් එතෙන්ට ඇදැම්මිට බැරුව ජීවිතයෙන් සමුගන්න මට්ටමට එනවා. ඒ නිසා මෙතෙන්දී ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ අපි හිතන ආකාරය. මෙන්න මේ හිතන ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ධම්මපදයේ ආරම්භ වෙනම මේකෙන්. මනෝ කුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. මේක තමයි බෞද්ධ මනෝවිද්‍යාව. And this is Buddhist psychology. එතකොට මීට වඩා ලොකු මනෝවිද්‍යාවක් නැත්තේම. මනස මුල් වෙලා කයින් වචනෙන් හිතින් යමක් කරනවා නම් ඒ මනසේ ස්වභාවයට අනුව තමයි තමන්ට සැප දුක් කියන එක තීරණය වෙන්නේ. මනසාචේ පදොට්ටේන හිත අපිරිසිදු යමක් කරනවා නම් තමන් කරන දේවල් වලින් දුක එන තමන්ට. මනසාචේ පසන්නේන පැහැදිලි මනසකින් පිරිසුදු මනසින් යමක් කරනවා නම් ඒක නාට ජීවිතේ සැපෙන්නේ. මෙන්න තනිකරම සැප දුක් විඳින ක්‍රමය. ඒ නිසා අපි හිතේ අමනාපයක් තියාගෙන යමක් ගැන දෙඩි ආසාවෙන්, රාගයෙන් නැත්නම් මෝහයෙන් අපි කටයුතු කරනවා නම් අපිට බොහෝ විට අවශ්‍ය වෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම හිත නිතරම දානෙන් නැත්නම් පරිත්‍යාග සීලයෙන්, මෛත්‍රියෙන්, මුදිතා ගුණයෙන්, ප්‍රඥාවෙන් තියාගෙන අපි වැඩ කරනවා නම් ඒ වැඩ කරන පමණට අපට ජීවිතේ සැපෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරාභව සූත්‍රයේදී සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ කියලා. යම් කෙනෙක් දිනු වෙන කෙනෙක්ද පිළිහෙන කෙනෙක්ද කියලා බලාගන්න පහසුයි කියලා. මොකද පහසුව? ඒ කෙනා නිතරම හිතන්නේ එයා අපිරිසිදු සිතෙන් නම් එයා ජීවිතයේ දුක විඳින කෙනෙක්. යම් කිසි කෙනෙක් ජීවිතයේ සතුටෙන්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන් පරිත්‍යාගශීලීව හිතනවා නම් ඒ කෙනාට ජීවිතය සැපයන කෙනෙක්. එතකොට මෙන්න මෙතන තමයි ජීවිතයේ මූලික හරය. එතකොට මෙන්න මේකත් එක යන ගමනේදී පින්නතුනි අපට තියෙන ප්‍රධානතම දෙයක් තමයි අපේ ජීවිතයේ සතුට ලබන ක්‍රමය තීරණය කර ගැනීම. ඒ සතුට ලබන ක්‍රමයේදී අපි මේ අවස්ථාව වන විටත් අපේ ජීවිතයේ සතුට ලබන හුඟා දේවල් ජීවිතේ ලබලා තියෙනවා. මනුස ජීවිතයක් ලබලා තියෙනවා. ඒ මනුස ජීවිතයත් අංගවිකලාදී බාධාවකින් තොරව පරිපූර්ණ ජීවිතයක් ලබලා තියෙනවා. ඒ වගේමයි මහන්සියෙන් ඉගෙන කියාගෙන යම්කිසි විදියට ආර්ථික මට්ටමක ඉන්නවා. අපේ ළඟම ඥාතීන් කිසියම් ප්‍රමාණයකින් නිරෝගී භාවයෙන් ඉන්නවා. මෙන්න මේ ටික අපේ ජීවිතයේ සතුට ලබන්න දැනටමත් අපි මේ ජීවිතයේ උත්සාහයනොත් සසර අතීත බව ආත්ම භාවල කරපු කුසල විපාකිනොත් මේ මොහොතේ ලබලා තියෙනවා. මෙන්න මේක අපි නිතරම හිතනට ඕන කාරණයක්. මොකද මේ අවස්ථාව නැතුව ඉන්න තවත් බොහෝ දෙනෙක් ලෝකේ ඉන්නවා. එනිසා අපි අදට ලබලා තියෙන සම්පත් මේ පහසුකම් ටික ලැබුවේ සසර ලොකු පිනකින් කියන එක නිතර අපි හිතනට ඕන. ඇතැම් විට අපේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් තමයි වැඩිපුර හිතෙන්නේ කරගන්න බැරි වෙච්ච දේවල්. නමුත් අපි මේ වන විට සාර්ථකත්වයට පත් වෙච්ච දේවල් ගැන අපි නිතර නිතරම හිතනට ඕන. පුළුවන් නම් දවසට සැරයක්වත් කොලයක් අරගෙන ලියන්න. තමන් මේ ජීවිතේ ලැබපු සාර්ථකත්වය මොනවද? එතකොට තමන්ට සතුට වෙන හුඟක් දේවල් තියෙනවා. අන්න ඒදී අතුරින් තවත් ජීවිතයේ සතුට එහාට ගෙනියන ක්‍රමයක් තමයි තමන්ගේ පින වැඩි කර ගැනීම. මොකද අපි ජීවිතයේ දක්ෂතා, හැකියා, උත්සාහයන් කොච්චර තිබුණත් ඇතැම් විට අපේ පිනේ ලොකු අඩුවක් තිබුණොත් අර ලැබර තියෙන සාර්ථකත්වයන් එක විට පල්ලෙහාට වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේ ලබා තියෙන සාර්ථකත්වයේ ශක්තිමත් කරගන්නට ප්‍රධාන වශයෙන් පිනෙන් පෝසත් වෙන්නට ඕන. මේ පින දුර්වල වුණොත් ඇතැම් විට අපේ මේ ශක්තිය දරාගෙන ඉන්න බැරි වෙනවා. බොහෝ දිනකට මේක තේරෙන්නේ ජීවිතේ හුඟාකල් ගියාට පස්සේ. ඇතැම් විට හුඟා කරදර ළඟට ආවට පස්සේ තමයි තේරෙන්නේ. එතකොට ඇතැම් විට ප්‍රමාද වැඩි. ඒ නිසා තමන්ට අවබෝධයක් ලැබුණ මොහොතේ පටන්ම තමන් දක්ෂ වෙන්නට ඕන තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගන්න විදිහේ පින් වැඩෙන ක්‍රමයක් ජීවිතේ සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතර පින් වැඩෙන පින් උල්පත් පින් ගංගා කීපයක් ගැන. ඒකට කියනවා පුඤ්ඤාවිසන්ද කියලා. ඉද බෙක්කරේ අරිය සාගතෝ බුද්ධි අවේච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අයං පඨමෝ පුඤ්ඤාවිසන්දෝ කුසලාවිසන්දෝ සුඛසාහාරෝ කියලා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් තියනවා නම් අන්නේ ප්‍රසාදය පුඤ්ඤාවිසන්දෝ කුසලාවිසන්දෝ සුඛසාහාරෝ කියලා කියනවා. ඒක පුණ්‍ය ගංගාවක් පිමුල්පතක්. ඒක කුසල ගංගාවක්. ඒක සුඛසාහාරෝ සැපයට ආහාරයක් කියලා. දැන් අපි ආහාර නිතරම කුසලනේ ගන්න නේද? බඩට ආහාර ගන්න එක තමයි අපි හුඟක් සැලකිලිමත් වෙන්නේ. නමුත් මනසට ආහාර food for mind කියන එක මෙන්න මෙතෙන්දී මනසට ආහාරයක් තමයි සිතට සතුට ගෙන දෙන ආහාරයක් තමයි මේ බුදුන් සරණ යාම කියන එක. මේක සරල දෙයක් නෙවෙයි පිනතුනි. ඔබේ වචනයෙන් පිට කරන වචන වලින් වටිනාම වචනයක් තමයි ඔබ බොහෝ විට මේක සිහින් කියනවද දන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියන අවස්ථාව පිනතුනි. මේ තරම් ලස්සන වචනයක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. මම බුදුහාඳුර සරණ යනවා කියන එක. ඒ වගේම ඉද වික්කවේ අරිය සාගතෝ ධම්මේ අවේච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති අයම් පුඤ්ඤාවිසන්දෝ කුසලාවිසන්දෝ සුඛසාහාරෝ කිය. යම් කිසි කෙනෙක් ධර්මයේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක් නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම් මේක පින් උල්පතක්, පින් ගංගාවක්, මේක කුසල ගංගාවක් සැපයට තියෙන ආහාරයක් කියනවා. ධර්මයේ සරණ යාම ධර්මයේ ගැන නොසැලෙන ප්‍රසාදයෙන් ඉඳීම. ධර්මය කියන්නේ මොකද්ද? අපේ හිත මුල් වෙලා කරන සැප දුක් දේවල් ලැබෙන ආකාරය පිළිබඳ අවබෝධය. නැත්නම් හේතුඵල ධර්ම පිළිබඳ තියෙන අවබෝධය. මේක තමයි ධර්මය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි පින් උල්පත පින් ගංගාව හැටියට කියන්නේ ඉද වික්කමේ අරිය සාගතෝ සංඝේ අවේච්ඡා ප්‍රසාදින සමන්නාගතෝ හෝති අයන් තතියෝ පුඤ්ඤාවි සන්දෝ කුසලාවි සන්දෝ සුඛසාහරෝ කියනවා. යම් කිසි කෙනෙක් සංඝරත්නයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් ඉන්නවා නම් සංගරත්නය කියන මාර්ගවල්ලාභ උතුමන් ගැන. සැරුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහාකාශ්‍යප හාමුදුරුවෝ, ඒ වගේ මාර්ගවල්ලාභී අනිත් ස්වාමීන් වහන්සේලා, මෙන්න මේ අය අවංකව ධහමට ආපු අය. එයාගේ ජීවිත තුල ධර්මයේ තියෙනවා. ඒ අයගේ මාර්ගය අනුගමනය කළොතින් මට ජීවිතේ යහපතක් ලැබෙනවා කියන තියෙන විශ්වාසය ප්‍රසාදය. පින්නතුණිය සංඝරත්නය ගැන සිතන මොහොතක් ගත්තත් ඒක හදවතට ලොකු සැනසීමක් වෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ආර්ය උතුමන් ගිහි ගෙදර තියෙන සියලුම සම්පතක් තරලා තමගේ ජීවිතේ මේ සාසනයෙන් කැප කළා. වසර 2500ක් මේ ධර්මයේ ඉතුරු කරලා අපට දීලා තියෙනවා පින්නතුණි. ඒ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳින්නේ. එනිසා මෙන්න මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා පින්නොත් වෙන හොඳට ඇහෙන්නම කියනවා. තමන්ට මෙහෙණ කියනවා. අනිත් පැයට ඇහෙන නෙවෙයි. තමන්ට ඇහෙන පින්නොත් වෙන මේක පුළුවන් නම් gedara තමන්ට ආගමික කාලයක් වෙන් කර ගන්නට ඕන. අඩුම ගානේ විනාඩි 5ක් හරි. විනාඩි 10ක්. උදේට හරි හවසට හරි. පුළුවන් නම් උදේට හවසට දෙකටම. gedara ඔක්කොම එක තැනකට එකතු වෙලා පින්නතුනි. මේ තෙරුවන් සරණ යන්න. ඔබේ ජීවිතයේ අද ඔබ සතුට විඳින ප්‍රමාණයක් තියෙනවා නම් ඒක 4-5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ජීවිතයේ සතුට, සැනසීම, සාර්ථකත්වය වැඩෙන ආකාරය ඔබටම දැක ගන්න පුළුවන්. අන්නේ තෙරුවන් සරණ ගියපු කෙනා ඊළඟට මොකද වෙන්නේ? ඒ කෙනා සිල්වන්ත වෙනවා. ඒ කෙනා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා හෝ ශබ්ද නගා කියනවා. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සොරකම් කරන කෙනෙක් නෙවෙයි කියලා ඔහු සහතික වෙනවා. කාමේසෝ මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම කාම වරද හැසිරෙන්නේ නැති කෙනෙක් කියලා ඔහු සහතික වෙනවා. මුසාවාදා සුරාමේරේ මජ්ජපමාදට්ඨාන. බොරු කීම රහමෙර පානය කිරීම මෙන්න මේ වගේ වෙන් වෙන කෙනෙක් කියලා එයා ආද්දේක එකතු කළ කියනවා. පින්නතුනි මේ ලෝකයේ ඔබ හිතනොද මීට වඩා ලස්සන වචන තියෙයි කියලා? අපි හිතන්නේ මේක හිතලා නැහනේ. යම් කිසි කෙනෙක් මේ වචන මේ පහ කියනෝ නම් හඬ නගලා පින්නුතුනි, ඔබේ දරුවෙක් හරි, ඔබේ ස්වාමි පුරුෂය හරි, භාර්යාව හරි, ඔබ ළඟ වැඩ කරන කෙනෙක් හරි, ඔබේ යාළුවෙක් හරි, අල්ලපු ගෙදර හරි කෙනෙක් හරි බලන මේ පහ කියනවා කියලා. ඔහු බෞද්ධ වෙන්න ඕනේ. මේ පහ බලන පින්නුතුනි හිතුවත් ඔබ පුදුම හිතෙයි. මේ පහ මොන්නේ? මේ පහෙන් දෙකක් බලන කෙනෙක්. යම් කිසි කෙනෙක් සහතික වෙනවා නම් මම සොරකම් කරන්නේ නැහැ. මම බොරුවක් කියන්නේ නැහැ කියලා. මම සොරකම් කරන්නේ නැහැ, මම බොරු කියන්නේ නැහැ. මේ පහෙන් දෙකක්. මේ පහෙන් දෙකකට මෙයා උපරිම සහතික වෙනවා තින්. බලන්න එයා ඔබ ඔබේ ඕනම දෙයකට ඔබ පාවිච්චි කරනවා. කෙනසන අපි කෙනෙක් දැක්කාම අහන්නේ එයා ගැන වෙන කෙනෙක්ගෙන් අහලා බලන්නේ මොකක්ද අහන්නේ? එයා හොරබොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ නේ. හොරබොරු නැද්ද කියලා අහන්නේ. මේ මොකක්ද අහන්නේ මේ? මේ පංචශීලයෙන් දෙකක් ආරක්ෂා කරනවා කියලා මේ අහන්නේ. පහම ආරක්ෂා කරනවා පින්නතුනි, ඔබේ ළමයෙක්, දරුවෙක්, ඔබේ ගෙදරින් උදේට නික්මෙනකොට මේ පහ කියලා ඔබට වැඳලා, වැඳේ නැති වුණත් මේ පහ කියලා ගෙදරින් පිට වෙනවා නම් ඔබට ඊට වඩා සැනසීමක් තියෙනවද? ඒ දරුවා උපාධියක් නොගත්තත්, ඒ දරුවා මහා ධනවතෙක් නොවුණත්, ඒ දරුවා නිසා බලන්න ඔබට කොච්චර සැනසීමක්ද කියලා ජීවිතේ. ඔබේ ස්වාමි පුරුෂයා, ඔබේ භාර්යාව මේ පහ කියලා පොරොන්දු වෙනවා නම් ඔබට ඒක නෑ. ගෙදර කීයටවත් ප්‍රශ්න කරන්න දෙයක් නෑ. ගෙදරින් කීයට ගියත් ප්‍රශ්න කරන්න දෙයක් නෑ. එකම ප්‍රශ්නය කීයටද එන්නේ, කීයටද යන්නේ කියලා විතරයි අහන්න තියෙන. වෙන මොකක් අහන්න දෙයක් නෑ. දෙන්නතුනේ මේකට කියනවා අභයන් දේති, අභේරන් දේති, අභ්‍යාපජ්ජන් දේති කියලා. මේ පහ ආරක්ෂා කිරීම තමයි අභය දාණය දීම කියලා. මේ පහ ආරක්ෂා කිරීම තමයි ලෝකයට නිර්භයතාවය, ලෝකයට මෛත්‍රිය ප්‍රදානය කිරීම කියලා. පින්නතුනි මේක ගැන අපි වඩා වඩාත්ම සැලකිලිමත් අපි පංචශීල ආරක්ෂා කරන පින්නතුනි මේ ඉන්නේ. නමුත් අපි මේ ගැන හිතනවා අඩුයි පින්නතුනි. විශේෂයෙන් අපේ දරුවනොත් එක්ක විනාඩි 5ක් හරි එක තැනක ඉඳගෙන මේ පහ අපි සජ්ජහනා කරන්න ඕන පින්නතුනි. තේරුම දැනගෙන මේක අපි රකින්නවා කියලා අවංකව සහතික වෙන්නට ඕන. මෙහෙම මේ පහට පොරොන්දු වෙලා ගෙදරින් පිට වුණොත් ඒ පිට වෙච්ච කෙනා ආයෙ ගෙදර නාවත් උඩ ප්‍රශ්නයක් නැහැ. ඒක නමගදී අනුතරකෙ මියන්න පුළුවන්. අනතුරකින් මිය ගියත් ඒ කෙනා සුගතියක ඉපදෙලා ඉන්නේ. සුගතියක ඉපදෙන විතරක් නෙමෙයි වෙනතුරු ඉතාව ළඟ භවයකදී නැවත ඒ කෙනා ඔබට මුණ ගැහෙනවා. සුගතියකදී. ඒ නිසා අපි දැකලා තියෙන බොහෝ විට මේ යන සමහර ඇත්තන් ඉතාම පැහැදිලි සාධක තියෙනවා. ඉතාම ළඟම ඥාතින් වෙලා නැවත උපදින කට්ටිය. මේ පිනට බරව කුසලිය විශේෂයෙන් සීලිය ආරක්ෂා කිරීමත් එක්ක මේක ලොකු අනිසංසයක් තියෙනවා. එනිසා මෙන්න මේ සිල්වන්ත ජීවිත ගත කරනවා නම් මෙන්න මේකත් පුඤ්ඤාවි සන්දෝ කුසලාවි සන්දෝ සුඛසහරෝ කියලා කියනවා. ඒක පින් ගංගාවක් පින් උල්පතක් කුසල ගංගාවක් කුසල උල්පතක් සැපේට ආහාරයක් කියලා කියනවා. එතකොට අපි මෙලව ජීවිතයේ ආර්ථිකයෙන් සම්පූර්ණ කරගත්තා. දැන් බලන්න මේ ටිකෙන් ටික ධර්මයේ ගැඹුරට යන ආකාරය වෙනතුනි. ඒතර ඕනම කෙනෙකුට මේ දොරක් යන්න පුළුවන්. ඔබ ආධ්‍යාත්ම ජීවිතයට නාවත් ඔබට අර මූලික ටික හරිය ආරක්ෂා කරලා ඕන නම් ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් සාර්ථකව හොඳ සුගෝභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ ජීවිතේ. හැබැයි ඔබ ඊටත් වඩා ඉහළට යනකොට මේ තෙරුවන් සරණ කියලා පංචශීල රකින්නවා නම් ඔබට අතීත කර්ම විපාක විදියට එන්න තියෙන කර්ම හුඟක් දුර්වල වෙලා ඔබට ඒ වගේම මගහැරලා ඉන්න පුළුවන්. මේ ජීවිතේ හුඟක් හරදර කම්කටොළු වෙන්න පින්නතුනේ. එතෙන් මිට අපි අනුවන විදියට වැඩ කිරීම අනිත් අතින් අපට අතීත කර්ම විදියට එන විපාක. මෙන්න මේ දෙක හුඟක් අපට කර්මනාකරණය කරගන්න පුළුවන් මේ තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීල ආරක්ෂා කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතේ යන කරදර හුඟක් අඩුවෙන් අපට ජීවත් වෙන්න පුළුවන් විශේෂයෙන් තමන්ගේ ගෙදර ලස්සන ගෙදරක් කරගන්න පුළුවන් දිව්‍ය විමානයක් බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන් තමන්ගේ නිවස පිළිබඳව. ඔබේ ගෙදර ඉන්න අය තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලය රකින්නවා නම් පින්නතුනේ බලන්න ඒ ගෙදර තියෙන ලස්සන. ඒ ගෙදර ඇතුළ ලොකු ගයක් නම වෙන පුළුවන්. හැබැයි පොඩි ගයක් වුණත් ඒ ගෙදර සතුට පිරෙල ඉතිරලා යනවා. අම්මා තාත්තා දරුවන් සමගියෙන් සතුටෙන් විනයවත්ව බොහොම ගෞරවාන්විතව ජීවත් වෙනවා ඒ ගෙදර. බලන්න පින්නතුනේ කොච්චර ලස්සන කොච්චර විශාල ගයක් වුණත් මෙන්න මේ පංචශීලය කඩ වෙනවා නම් එතන පින්නතුනේ සැබෑ සතුටක් නැහැ. එතන සමගියක් නැහැ. එතන අවංක භාවයක් නැහැ. එතන ඕන අතරේ ගෞරවයක් විශ්වාසයක් නැහැ. ඒ නිසා අප ජීවත් වෙන කාලයේ ඊටාම ළඟ කෙනෙක් වුණත් අපි යට ගරු කරන්නේ මෙන්න මේ කාරණා ආරක්ෂා කිරීමත් එක්ක. අපි කොච්චර සමීප වුණත් අපි බලාපොරොත්තු වෙන ආදරය විතරක් නෙවෙයි ඕන අතරේ ගෞරවයක් බලාපොරොත්තු වෙනවා අපි. අන්නේ ගෞරවාන්විත ජීවිත ගත කරන්න කැමති නම් වෙනත් විදිහකින් කියනවා නම් ඩීසන් පිට ජීවත් වෙන කැමති නම් අපි කැමති ඩීසන් කියලානේ. හොඳට ශරීරය ලස්සන කෙලින් තියාගෙන කොණ්ඩේ ලස්සන පියෙලා හොඳ ඇඳුම් ඇඳලා ස්මාර්ට් ඉදිරියට ඉන්නකොට අපි කියන්නේ ඩීසන් පිට ඉන්නවා කියලානේ. එහෙම ජීවිතේ විතර ඩීසන් වෙන්නේ නැහැ පින්නතුනි. බුදුදහමේ හැටියට ඩීසන් වෙන නම් මෙන්න මේ පංචශීල ආරක්ෂා කරනවා. මේක තමයි ඩීසන් වීමේ ක්‍රමය. කිසිම තැනක තමන්ට බයක් සැකක් නැහැ. ඕන තැනක නිර්භයව සිංහෙක් වගේ යන්න පුළුවන් තමන්ට. මෙන්න මෙතනින් යන අපි තවත් පීවරක් ඉදිරියට යනවා. දැන් මේ සීලයෙන් පටන් ගත්තේ සීලය තමයි බුදුදහමේ ආරම්භය. ඒ වගේම මේ සිල්වන්ත වෙන කෙනාගේ ළඟ ඊළඟට තියෙන ලක්ෂණය තමයි පරිත්‍යාග සීලත්වය කියන කාරණේ. ਉਹ සිල්වන්ත වෙනවත් එක්කම දානයට හුරු වෙනවා ටිකෙන් ටික. ਉਹ නිතරම ඔහු ගැන කියනවා දෑත සෝදගත්තු කෙනෙක් අනිත් කෙනෙකුට දෙයක් දෙන්න කියලා. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි පින්නතුනි ඔහු අර මේ සිල්වන්ත ජීවිත ගත කරනවත් එක්කම ඔහුට අනිත්ය ගැන ආකල්පයක් එනවා. තමන් හරි හම්බ කරන දේ අනිත් කෙනා වෙනුනොත් පරිත්‍යාග කරන්න ඕන කියන හැඟීමක් එනවා. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ දානේ අගය කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. අත්හැරීම පුරුදු වෙන්න. ඇයි ඒකට හේතුව? භාග්‍යවතුන් වහන්සේ සර්වඥාඥානෙ ලබාගත් මොහොතේ උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයන් අතුරින් එක්තරා ඥානයක් තමයි චතුපපාත ඥානය කියලා කියන්නේ. සත්‍යයන් නැවත ඉපදෙන ආකාරය ගැන අවබෝධයක් ලැබුණා උන්වහන්සේට. අන්න ඒත් එක උන්වහන්සේ විශේෂ කාරණයක් දැක්කා. මොකද කාරණේ? ඒ තමයි මනුස්ස ලෝකෙන් මිය යන බොහෝ දෙනෙක් මිය ගිහිලි ඉපදෙන කොහෙද? ඔව් අපායත් කොහේ ස්ථානේද? ප්‍රේත ලෝකේ. ඇයි ඒකට හේතුව පින්නතුනි? ඒකට ප්‍රධානතම හේතුව තමයි ලෝභය, දැඩි ආසාව. හිතන්න එපා බාහිර අයගේ දේවල් ගන්න සොරකම් කරන් තියෙන ආසාව කියලා. ඒවට නෙවෙයි. තමන්ගේම දේපල, තමන්ම හරියම්ම කරපු දේපල දරුවන් ඥාතීන්ට තියෙන ආසාවෙ මිය ගිහිල්ලා මරණයට පත් වෙන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මරණයෙන් පස්සේ ප්‍රේත ලෝකේ. ඒක හොඳට මතක තියාගන්න පින්නතුනි. මෙන්න මේ නිසා අපි නිතරම තමන් සතු සම්පත් බාහිර අයට දෙනවා කියන එකම නෙවෙයි මේක. හාඳුරන්න පූජා කරනවා කියන එකම නෙවෙයි, වරදා තේරුම් ගන්න එපා. ආම වශයෙන් තමන්ගේ දරුවන්ට හරි මේ තියෙන සම්පත් ටික, මේ තියෙන ධනය ඕන වෙලාවක අත්හැරලා යන පුළුවන් මානසිකත්වයේ ඉන්න. ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට හරි ඔබ ඇස් දෙක පියවෙන මොහොතේ සතුටෙන් ඒ ධනය, ඒ සම්පත් ටික දීලා යන අදහසින් ඉන්න. බොහෝ දෙනාට එතෙන්ටවත් හිතාදා ගන්න බෑ ඒක. අන්තිම මොහොතේ තමන්ගේ දරුවන්ටවත් මේ ටික අත්හැරලා යන්න බොහෝ දෙනෙක් සූදානම් නැහැ. ඒ නිසා බොහෝ විට වෙන්නේ අර ස්ථාන වලටම බැලම හෙලාගෙන මිය ගිහිල්ලා ඒ තැන්වල මැත එන්න තමනුස්සයන්ගල ඉපදෙනවා. ඒක ඊටාම සංවේගදායක කාරණයක් පින්නතුනි. අන්න ඒ නිසා මේ කාරණේ අපි හොඳින් මතක තියාගන්නට ඕන. මෙන්න මේ බැඳීම, ඇල්ම, දැඩි ආසාව තමයි අපේ පල්ලෙහාට ගෙන යන හේතු වෙන කාරණා. ඒ නිසා සිල්වන්ත ජීවිතය ගත කරනවත් එක්කම අනිත් කාරණේ තමයි දානීය පරිත්‍යාගශීලීත්වය හුරු වෙනවා. දැනුත් අපි දානයන් දෙනවා පිනතුනේ නැත්තේ නෑ. හැබැයි දුන්නට අපි කිසියම් දෙයක් බලාපොරොත්තු වෙන්න දෙන්නේ. දෙනකොට නිතරම අපි අඩු ගානේ ආශිර්වාදයක් කරේ බලාපොරොත්තු වෙන තමයි දෙන්නේ. නමුත් ඒ කිසියම් දෙයක් බලාපොරොත්තු නැතුව අපට අත්හරින අදහසම දෙන්න පුළුවන්, වෙන කෙනාගේ යහපත සඳහාම දෙන්න පුළුවන් නම් අනේකට කියනවා ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. ඒ වගේම තමන්ගේ දේ කැප කළ දෙන්නට ඕන. තමන්ගේ දේ කැප කරනවා කියන්නේ තමන් සැප විඳින දින අවස්ථාව වෙන කෙනෙක් වෙනුවෙන් කැප කරන්න ඕන. දැන් අපි දානය දුන්නට දෙන්නේ තමන්ට වැඩි ටිකක් තමයි දෙන්නේ. තමන් තුන් වේල හොඳට කාලා ඇඳුම් පැළඳුම් ඇඳලා තමයි දෙන්නේ. හැබැයි අපිට එක වේලක් හරි තමන් නොකා දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒක තමයි බෝසත් ලක්ෂණය. ඒක තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියන්නේ. අන්න ඒ පුරුද්ද තමයි අවසාන මොහොතේ මේ සියලක් මත්හරින පුළුවන් මට්ටමට මානසිකත්වය ගොඩනගෙන හේතු. එතකොට මෙන්න මේ පරිත්‍යාග ශීලීත්වය ගැන කියනවා නොබෙදා දන් දෙනවා කියලා. නොබෙදා කියන්නේ වෙන් කළ නෙවෙයි දෙන්නේ. සාමාන්‍ය කෙනෙක් තමන්ට ආශිර්වාදයක් දෙන්න හෝ මිය ගිය ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන්න හෝ මොකක් හරි ක්‍රමයකට දෙන්නම දෙන්නේ යම්කිසි පිරිසකට සීමා කළ දෙන්නේ. මං අහවල කෙනාට දෙන්නේ, අහවල සංඛ්‍යාවකට දෙන්නේ කියලා හිතලා දෙන්නේ. නමුත් ඉහෙරට ගියාට පස්සේ ඉහළ මානසිකත්වයේ ලක්ෂණය තමයි ආරිය ශ්‍රාවකයන්ගේ ලක්ෂණය තමයි දෙන ප්‍රමාණය දෙන පුද්ගලයන් ගැන කලින් හිතන්නේ නැහැ. තමන්ට දෙන්න පුළුවන් උපරිමයේ දෙනවා කියන අදහසින් තමයි දානය පටන් ගන්න. මේකට කියනවා සාරාණීය වත කියලා. මේක සාරාණීය ධර්මයක් විදිහට කියනවා. මේක පින්නතුනේ ආරිය ශ්‍රාවකයන්ගේ ළඟ තියෙන ලක්ෂණයක් මේක. ත්‍රිපිටකයේ අපට මුණ ගැහෙනවා හත්තිගාමුග්ග වැනි සූත්‍රවලදී මේ වචනේ දක්වනවා. නොබෙදා දන් දෙනවා කියලා. නොබෙදා කියන අතින් බෙදනවා, වෙන් කරන්නේ නැහැ කියන එක කරින් මෙන්න මෙච්චරයි කියලා දැන් පිරිකර පහක් වෙන් කළා. අපි එහෙම නේ දෙන්නේ සාමාන්‍යයෙන්. එහෙම නෙවෙයි දෙන්නේ කියලා. ඒක දෙනකොට උපරිම දෙන අදහසින් තමයි තමා දෙන සූදානම් වෙන්නේ කියන එක. එතකොට මෙන්න මේකත් එක්ක තමන්ගේ ලොකු ගුණයක් වැඩෙනවා. එතකොට එක අතකින් සිල්වන්ත බව, අනිත් එක පරිත්‍යාගශීලීත්වය. යාගම ශ්‍රද්ධාව මෙන්න මේ කරුණ වලින් යම්කිසි කෙනෙක් ඉන්නව නම් පින්නතුනි දානය, සීලය, ඒ වගේම ශ්‍රද්ධාව, ඒ වගේම ඉදිරියට සාපි සඳහන් කරන ප්‍රඥාව මෙන්න මේ කරුණු සමග අපි එකට නිතර ජීවත් වෙනවා නම් අපට මේ ජීවිතය ගැන ලොකු සතුටක් එනවා. තමා කරපු දේවල් ගැන හිතනකොට තමන්ට නිතරම තමගේ අමඩ තාතර සලකපු ආකාරය, සහෝදර සහෝදරියන්ට උදව් කරපු විදිය, අසරණයට පිහිට වෙච්ච ආකාරය, ලෙඩ වෙච්ච අයට උපස්ථාන කරපු විදිය, මෙන්න මේව තමගේ ජීවිතේ නිතරම මතක් වෙනවා. ඒ මතක් වෙනවත් එක්කම ලොකු සතුටක් තමන්ට වෙනවා. මෙන්න මේ ටිකත් එක්ක ඉන්න කෙනා ධර්මය අහන්න අහන්න තව දුරටත් ඔහු ඉහළට යනවා. ඒ තමයි ඔහු සමාධි අරමුණක්, සමත අරමුණක් පුහුණු කරනවා. කිසියම් භාවනා කමටහනක් පුහුණු කරනවා. ඒකට හේතුව තමයි දැන් මේ තැනට ආට කර්මය ගැන, සසර ගැන යම්කිසි විදියක අවබෝධයක් තියෙනවා. මේ ජීවිතය විතරක් නෙවෙයි මේ ජීවිතයෙන් පස්සේ තමන්ට ජීවිතයක් තියෙනවා කියන හැඟීමක් මොහොට එනවා. ඇතැම්මයි තාමත් මේක විශ්වාස කරන්නේ නැහැ. නමුත් වෙනෝතුනේ බලන්න ජීවිතේ අවසාන කාලේ වන විට ඇතැම්මිට මුල් කාලේ නැවත ඉපදීමක් විශ්වාස කරගෙන නොහිටිය ජීවිතේ අවසාන කාලේ වන්ට මේක සිහිපත් වෙන බොහෝ අයට. එක්තැන් වෙලා මරණාසන්න මොහොතේ මේක මතක් වෙනවා. විතරක් නෙවෙයි යන තැනත් පේන ගන්නු කර්ම නිමිති ගති නිමිති ආදී පේන ගන්නු. ඒ විතරක් නෙවෙයි ඇතැම්මිට අපේ ළඟම ඥාතින් මිය ගිහිල්ලා අපි දන්නවා ඒ අය වෙනත් ලෝක වලින්ද ලැබිලා මනුෂ්‍යයන්ගේ වෙසින් මනුෂ්‍යයන්ට ආවේශ වෙලා කතා කරන විදිය ඔබ දැකලා ඇති. ඒ මොනවාක්වත් විශ්වාස නොකරත් අද නූතන විද්‍යාවෙන් විශේෂයෙන් මනෝවිද්‍යාව වැනි විෂයන් වලදී මේක පරීක්ෂණ කළ බොහෝ දෙනෙක් පිළිගන්න තියෙනවා. විශේෂයෙන් වසර 50කට අධික කාලයක් එක දිගටම කරන පරීක්ෂණ මාලාවක් තියෙනවා වර්ජීනියා විශ්වවිද්‍යාලයේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පුනරුත්පත්ති කියන ඇගේ කේස් ස්ටඩීස් අරගෙන සිය ගානක අධ්‍යයනයක් කරලා තියෙන ඔබට ඒ රිසර්ච් ඕනම් බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් වර්ජීනියා යුනිවර්සිටි. මිය ගිහිල්ලා නැවත ඉපදෙච්චාය කියන කතා එකතු කරලා ඒ අය කලින් හිටපු තැන් වලට ගිහිල්ලා කේස් ස්ටඩීස් විදියට ඒ අධ්‍යයනය කළා. දැන් විද්වත් ලෝකයේම මේ ගැන පරීක්ෂණ කරන කාලයක්. පින්නතුනි එහෙම නොකලත් අපි බලන්න අපේ ළඟම කෙනෙක් මිය ගිය ගමමම අපිට මොනවාගේ සිතුවිල්ලක් දෙන්නේ. අපේ ළඟම කෙනෙක් මිය ගිය ගමමම අපිට හිතෙන්නේ අනේ මෙයා වෙනුවෙන් පින් ටිකක් කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ කියලානේ. ඒක කවුරුවත් කියපු දෙයක් නෙවෙයි, කියන දෙයක් නෙවෙයි, කවුරුවත් බලකන දෙයක්වත් නෙවෙයි. අපේ unconsciously අපි දන්නවා මෙහෙම එකක් තියෙනවා කියන හැඟීම අපිට ඇවිල්ලා තියෙනවා. ජීවිතේ ඉන්න කාලේ කොහොම හිටියත් මිය ගියාට පස්සේ අපි තයා වෙනුවෙන් පිනක් කරලා පින් අනුමෝදන් කරන්න ඕන කියන හැඟීමක් අපට ශනිකව කෙනෙක් මිය ගවම හදවට එනවා. පින්තුතු මේ හුඟා කාරණා අධ්‍යයනය කරනකොට අපට නැවත ඉපදීම ගැන කරුණු හිතා ගන්නට පුළුවන්. එහෙමත් යම් කිසි කෙනෙක් පරලෝක ජීවිතයක් නොපිළගන්නව නම් ඒත් කමන්නේ. පිළිගන්නේ කියලා බුදුදහම බලකලා නැහැ. හැබැයි අපි හැමදිනම කැමති මේ ජීවිතය සාර්ථකව සතුටින් ගත කරන්න. මේ ජීවිතයේ තමන්ට දුකක් සංතාපයක් මනසට එනවා නම් අන්නේ දුකෙන් නිදහස් වෙන හැමදෙනම කැමතියි. හැමදෙනාටම දුකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒකට අකමැති කවුරුවත් නැහැ. සුඛ කාමානි දුක්ඛ පටික්ඛෝලානි කියලා සඳහන් කරනවා. සම්බේ සත්තා සුඛ කාමානි දුක්ඛ පටික්ඛෝලානි. දුකට අකමැති, සැපතට කැමති. මේක තමයි සාමාන්‍ය ලක්ෂණය. අන්නේ සැපත ලබන මාවත තමයි මේ ධර්මය තුලින් සඳහන් කරන්නේ. ශ්‍රද්ධාව ඇති කරගන්න එක, ඊළඟට පංචශීල ආරක්ෂා කිරීම, පරිත්‍යාගශීලීත්වය, ඊළඟ ලක්ෂණය තමයි වෙනතුනි සමත කමඨහනක්. භාවනා අරමුණක ටිකෙන් ටික අපේ හිත පුහුණු කිරීම. අපි ඊටාම සරල භාවනාවක් විදිහට පුහුණු කරන මෛත්‍රී භාවනාව අපට පාවිච්චි කරන්න පුළුවන්, පුහුණු කරන්න පුළුවන්. එක අරමුණක වාඩි වෙලා, කීරියවක වාඩි වෙලා දවසට අඩුම ගානේ විනාඩි 5ක් හරි. සියලු සත්වෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියන මේ මෛත්‍රිය වඩන බිනතුනි. තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් තමන්ට බලාගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කැමති නම් බුදුගුණ භාවනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟ තිමිච්ච අරහං සම්මා සම්බුද්ධ විඥාචරණ සම්පන්න සුගත ලෝකවිදු ආදී මේ එක එක ගුණයන් තමයි මෙනෙහි කරන්න පුළුවන්. පිනුතේ මුලදී මේක ටිකක් අමාරුයි. හැබැයි කාලයක් එක දිගටම කරාට පස්සේ භාවනා කරන එක ජීවිතයේ සතුට බවට පත් වෙනවා පිනුතුනි. මේක හොබි එකක් වෙනවා තමන්ට. අපි හොබීස් වලට නෙක් දේවල් කරනව නෙනේ. කාලයක් ගියාට පස්සේ පිනුතුනි අපිට මේ භාවනා කිරීම ජීවිතයේ සතුට ලබන ක්‍රමයක් බවට පත් කරගන්න. ටික ටික හුරු වෙන පිනුතුනි. අන්නේ භාවනා කමටහන වඩන මොහොත අපේ හිතේ නීවරණයන්ගෙන් හිත මිදෙන අවස්ථාව. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තියෙන මෙද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය, බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකය, මෙලෝ කරල වාදී පිළිබඳ සැකය, හේතුඵල ධර්ම පිළිබඳ සින සැකය, මේව ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ වගේම උද්ධච්ච සහ කුක්කුච්ච. උද්ධච්ච කියන්නේ සිතේ විසිරුණු ස්වභාවය. කුකුච්චය කියන්නේ තමන්ට කරන්න බැරි වෙච්ච හොඳ දේවල්, කරපු නරක දේවල් ගැන අඩුපාඩු ගැන, අතපසුවීම් ගැන දුක් වීම. ඒ වගේම තියෙන මිද්දේ සිත සහ කායිසික වල තියෙන මැලිගතිය. මෙන්න මේව පිනතුනේ ටිකෙන් ටික අඩු වෙනවා. එක අරමුණක, එක කුසල අරමුණක දිගින් දිගටම සිත පවත්වා ගැනීම ආයසංශ විදියට. පිනතුනේ අපි මේ ලබලා තියෙන ඉතාම ශාස්ත්‍රීය ආධ්‍යාත්මික සමයක් මේ ලබලා තියෙන බුද්ධෝත්පාද කාලය. මේ බුද්ධෝත්පාද කාලයක අපේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ තමයි භාගතුන් වහන්සේ වරක් දේශනා කරනවා අත්ථි වික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා කියලා. මෙලව ඉපදිච්ච නුවණැති කෙනෙකුට වඩන්න තියනවා නම්, දිනු කරන්න තියනවා නම්, පුහුණු කරන්න තියනවා නම් වටිනාම දේ මොකක්ද කියන්නේ? මේ දිවණක පුහුණු කරනෝ නේ නේ, රැකී රක්ෂාවට පුහුණු වෙනෝ. දැන් මෙහි නුට ගුවන් යාන හැම පදවණයි පේනෝ නේ, පුහුණු වෙන නේ. තාම ලස්සනට වේගෙන් යනෝනේ ගුවන් යාන කීපයක් එක පෙළියට නේ. දැන් මේ දේවල් ලෝක මට්ටමින් යම්සි දක්ෂතාවයන් තමයි. නමුත් බුදුදහමට අනුව කෙනෙක්ගේ ප්‍රැක්ටිස් එකේ තියෙන ඉහළම ස්කිල් එක මොකද්ද? යම් කිසි කෙනෙක් සමත විදර්ශනා දෙකට දවසට කොච්චර කාලයක් යා කැප කරන දක්ෂද කියන කාරණේ. මේක තමයි ඉහළම ස්කිල් එක. සමත භාවනාවට සහ විශේෂයෙන් සතිපට්ඨානයට තමා කොච්චර වෙලාවක් දවසට කැප කරන්න පුළුවන්ද, ඒ සඳහා ඩෙඩිකේට් වෙන්න පුළුවන්ද කියන එක තමයි Taman කියන දක්ෂතාවය. හැබැයි වරදවා තේරුම් ගන්න එපා මේක කරන්න වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න ඕන කියලා ගන්න නෑ. මේ දැනුම ආවට පස්සේ ඔබට හතර ඉරියව්වේදීම ඕනම පොස්චරයක, ඕනම ඉරියව්වක, ඕනම වැඩක් කරද්දී Tamanට මේ දෙක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අනේක තියෙන වාසිය. බනහනට අපිට කිසියම් කාලයක් කැප කරන්න ඕන. හැබැයි බන අහලා මේ විෂන් එක, මේ දර්ශනය ඇති කරගත්තට පස්සේ අපිට ප්‍රැක්ටිස් එකට කියලා පිනොත් නමුතු කාලයක් වෙන් කරන්න අවශ්‍ය නැහැ. හරියට භාවනා කිරීම නැත්නම් ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමයි හුස්ම ගැනීමයි කම්බවටපත් වෙනවා. අපි හුස්ම ගන්න කියලා නිවඩු දානවද? ලියු එකක් ගන්න ඕනද අපිට? නැහැ නේ. අපි ජීවත් වීමම තමයි හුස්ම ගැනීම කියලා කියන්නේ. හුස්ම ගැනීම තමයි ජීවත් වීම කියලා කියන්නේ. අපට මුල් කාලේ පේන තුනේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන එකයි අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු දෙකක් වශයෙන් යන්නේ. මෙන්න මේ දෙකේ තියෙන පරතරය ටිකෙන් ටික අඩු කරලා අපි දහමයි අපේ එකම පාරට එකම ලයින් එකට ගන්න එක තමයි අපේ මේ පුහුණුවේ අවසාන ප්‍රතිඵලය. මේ දෙක අතර තියෙන පරතරය නේන අඩු කරනවා අපි. හරියට සමහර පාරවල් තියෙනනේ දුම්රියයි සාමාන්‍ය වාහන දෙකම එකට යන පාරවල්. අන්න ඒ වගේ අපේ දෛනික ජීවිතයේ කටයුතු ධර්මයේ පුහුණු කිරීමත් දෙකම එකම ලයින් එකකට ගැනීම තමයි අපේ ජීවිතයේ උපරිම සාර්ථකත්වය කියලා කියන්නේ. අනිතින් පිනුතුනේ මෛත්‍රී භාවනාව සුවිශේෂී භාවනාවක් වෙනවා. අද වර්තමානයේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මානසික ප්‍රශ්න. ඒ සඳහා තමයි අද හුඟ දෙනෙක් උපදේශනයක් සපයන්නේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට. පසුගිය දශක 5කට අධික කාලයක් සයිකලොජි ෆීල්ඩ් එකේ පින්නතුනේ සයිකියාට්‍රික්ස්ලා කවුන්සලර්ස්ලා රිසර්ච් කළා. විශේෂයෙන් අනාවරණය කරගත්තු දෙයක් තමයි මානසික ආතති ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එකට ඒගොල්ලන් ප්‍රධාන ට්‍රීට්මන්ට්ස් දෙකක් දෙනවා. එකක් තමයි මෛත්‍රී භාවනාව. අනිත් එක සතිපට්ඨානෙ මයින්ඩ්ෆුල්නස් එක. ලවින් කයින්ඩ්නස් ඇන් මයින්ඩ්ෆුල්නස්. මේක තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වල තියෙන ප්‍රධාන ටෙක්නික්ස් දෙක. අද වර්තමානයේ බඩේ රෝග තුන සොයාගෙන තියෙනවා. බඩේ රෝග තුන මේක සොයාගන්නකොට බුදුදහම වසර 2500කට කලින් දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා බාන්දු සුඛිතා. යම් ශාන්ත පදයක් මානසික සුවයක් හැමදෙනම් සීල සත්‍ය සුවපත් වෙත්තා කියලා මෙනෙහි කරන්න කියලා. අනිත් පැත්තෙන් සතිපට්ඨානය ඒකායනෝයම් වික්‍රමග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක් දොමනස්සනගත්තංගවා. දුක් දොමනස් දුරු කරන්න එකම මාවත මොකද්ද? යදිනං චත්තාරෝ සතිපට්ඨාන. බලන්න පින්නතුනි මෙහි අය රවුමක් ගිහිලෙද්දී අපට උපතිනවා මේ කරුණ දෙකම හම්බෙලා තියෙන්නේ. අපි කොච්චර වාසනාවන්තද. එනිසා ඔබ ඔබේ අසලසියන් දරුවන් මානසික ආතතිය මුදවා ගන්න නම් එයට කියන තියෙන ප්‍රධානතම කාරණය තමයි මෛත්‍රී භාවනා පුහුණු කරන්න කියලා. ඇයි ඒකට හේතුව? බොහෝ විට අපේ හිතේ තියෙන විරසක භාවයට ප්‍රධානතම හේතුවක් තමයි අපේ හිතේ දුකට කරදරවට ප්‍රධාන හේතුවක් තමයි අනිත්‍යයත් එක්ක තියෙන අමනාපය. අපි ඉක්මනටම ගැටෙන ස්වභාවයේ අනිත්‍යයේ අඩුපාඩුකම් ඉවස දරාගන්න බැරි කම. මෙන්න මේකට තියෙන හොඳම බෙහෙත තමයි හොඳම මෙඩිකේෂන් එක තමයි මෙඩිටේෂන් එක. මොකද්ද? සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒක කළා කොච්චර ඉහළ මට්ටමකට ප්‍රැක්ටිස් එක යන්න ඕනද? අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවා ගැන දකින ආකාරයෙන් බලන්න මනස අකුරු කරගන්නට ඕන. මෙන්න මේ මට්ටමට එනකොට අපිට අපේ තිය අද තියෙන ප්‍රශ්න වලින් මානසික ගැටලු වලින් 50%කට වඩා අඩු කරගන්නට පුළුවන්. මෛත්‍රී මහානාව gedara ඉඳලම කරන්න පුළුවන් සතර ඉරියව්වෙදීම අපි ගන්න හැම කටයුත්තකදීම සීල සත්ත්ව සුවපත්ත්වා කියන සිතුවිල වඩන්න. මේක තමයි පින්නතුනේ ලෞකික ජීවිතයේහි ලෞකික කුසලය නැත්තම් පින දිනු කරගන්න තියෙන ඉහළම ක්‍රමවේදී ලෙස බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් තේරුම් ගත්තේ. මේක තමයි ඔබේ කුසලය, ඔබේ පින පුරව ගන්න, රීෆිල් කරගන්න කැමතිනම්. ඔබ නොඑක් දිවල් කරනනේ, දානයක් දෙනවා, බලු කපුරු දානයක් දෙනවා, නොඑක් දිවල් කරනවනේනේ, සායනාංශකට දාන දෙනවා. මේ ඔක්කොමටම වඩා ඉහළින්ම ඔබ බෝධි පූජා පවත්වනවා මේවත් කරන්න කමන්නේ. හැබැයි මේ සියල්ලට වඩා වේගයෙන්ම තමන්ගේ ලෞකික පින, ලෞකික කුසලයේ දිනු කරගන්න ක්‍රමය තමයි මෛත්‍රී භාවනා වැඩිම කියලා කියන්නේ. ඒක ඊටාම සුවිශේෂී භාවනාවක් ලෙස, සුවිශේෂී කුසලයක් ලෙස බුදුදහමේ නිතර නිතර අගය කරනවා. එතකොට මේකෙන් ලැබෙන ප්‍රධානතම අනිසංසයක් තමයි අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ වාදුරට අපට යටපත් කරගන්න පුළුවන්. මේ මානසික ක්‍රියාවලියෙන්, මේ භාවනාවෙන් අපි හිත දිනු කරගත්තොත් දහමේ සඳහන් වෙනවා මේක නා මුළු කාම ලෝකෙම ලබන සතුටට වඩා ඉහළ සුවයක් විඳිනවා කියලා. මොකද කාම ලෝකය කියන්නේ මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝක හයක් කියන මේ සියලුම ස්ථානවල කිසියම් සැපයක් තියෙනවා නම් ඊට වඩා ඉහළ සුවයක් විඳින්න පුළුවන් මේ සමත භාවනාවකින් හිත එකඟ කරලා හිතේ පංච නීවරණ අඩු කර ගැනීම. මේක තමයි පිනොතන බුදුරජාණන් වහන්සේගේ මතය. උන්වහන්සේ අනාවරණය කරගත්තු ධර්ම. මේක තමයි ලෞකික වශයෙන් අපිට යන්න පුළුවන් ඉහළම ගමන. හැබැයි ලෝකෝත්තර ගමනකුත් තියෙනවා. දැන් මේ ඔක්කොම කරන්නේ අපි බාහිර ලෝකයක් කියනවා කියන හැඟීමෙන්. මෛත්‍රී වැඩුවත් බාහිර සත්‍යයන් ඉන්නවා. මම ඒ සත්‍යයන් සුවපත් වෙත්වා කියලා හිතන අදහසින් තමයි යන්නේ. මෛත්‍රී වැඩල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා හතරම දිනු කරන්න පුළුවන් උපරිමයට. හැබැයි ඒ උපේක්ෂාවත් ලෞකික මට්ටමේ උපේක්ෂාවක්. ඒ උපේක්ෂාවත් බේස් වෙලා තියෙන අවිද්‍යාව. අපි පුඤ්ඤාභි සංකාර සිද්ධ කළාත්, ආනිඤ්ඤාභි සංකාර සිද්ධ කළාත්, ඒ දෙකම සිද්ධ කරන්නේ මොකෙන්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදනම ඉඳගෙන. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මොකක්ද ඉග්නොරන්ස්? මොකක්ද ඩිලෝෂන් කියලා කියන්නේ බුදුදහමෙන්? අවිද්‍යාව කියන අපේ ඇහැට රූපයක් පේනකොට ඒ රූපේ අපි දකින කරනොත් තිබ්බා දකින මොහොතේ තියෙනවා, දැකලි වරුණා තියෙනවා කියන කාරණේ. මේක සම්මුති සත්‍ය අනුව හරි. මේ සම්මුති සත්‍ය ඉඳලා උපරිම ලෙස අපට යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙට, අරුපාචර බ්‍රහ්ම ලෝකෙට. හැබැයි එහිහාට යන්න බෑ. සංසාර චක්‍රේ නිදහස් වෙන්න බෑ. සංසාරේ චක්‍රේ නිදහස් වෙනා නම් ඊට වඩා සුවිශේෂ දර්ශනයක් අපට අවශ්‍යයි. අන්නේ දර්ශන වෙන කිසිම තැනක නෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපෝබ්බේ අනනුසෝතිස ධම්මේසු කියලා මට පෙර නොයසිරු ධම්මසක් පහළ වුණා කියලා. අන්නේක තමයි සම්බුද්ධ උත්පාද කාලයක තියෙන අසිරිමත් ධම. නැවුම පණිවිඩය, අලුත්ම පණිවිඩය. ඒ මොකද්ද? අපි ඇසට රූපයක් දකින අවස්ථාවේදී මොකද වෙන්නේ කියන කාරණේ. අපි ඇහැට රූපයක් දකින වෙලාවේදී වන්නේ බාහිර රූපය තීරණය කරන්නේ අපේ ඇසට සාපේක්ෂව. ඇස තීරණය කරන්නේ තමන්ගේ කර්මය අවිද්‍යාව කියන ලක්ෂණයට සාපේක්ෂව. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හැම වෙලාවෙම අපි සකස් කරගන්නවා අපේ තියෙන අවිද්‍යාවේ ස්වභාවයට අනුව. මේ ඇස කියන කනිත්‍යය කියලා කියනවා. ඇස කියන්නේ මේ පේන හැ නෙවෙයි. මේ පේන හැ බේස් කරගෙන තියෙන පෙනීමේ හැකියාව. ඒකටයි බුදුදහම ඇස කියලා කියන්නේ. ඒක චක්කුම් අනිච්ඡං කියලා කියන්නේ මොකද්ද? එක රූපයක් දකිනකොට එක මොහොතක පහළ වෙන මේ පෙනීමේ හැකියාව. ඒක අතීතේ නම් වර්තමානෙට එන්නේත් නෑ, වර්තමානෙන් අනාගතයට යන්නේත් නෑ. ඒ ඇස ඒ බුදුහාඳුර දේශනා කරන ඇස අනිදස්සනයි. අනිදස්සනයි කියන්නේ ඇහැ බලන්න බෑ. ඇහෙන් ඕන දෙයක් බාහිර දේවල් බලන්න පුළුවන්. හැබැයි ඇසට ඇහැ බලන්න බෑ. කණ්ණාඩිය ළඟට ගියත් ඇහැ බලන්න බෑ. බලන්නේ තන රූප ආයතනය බලන්නේ. ආයතන 12න් එකම ආයතනයයි දකින්න පුළුවන් ඒ රූප ආයතනය විතරයි. අපි මේ දකින්නේ රූප ආයතනය ඇස නෙවෙයි පින්නතුනි. ඇස කියන්නේ කණේ දර්ශන එක. ඇස කියන්නේ පෙනීමේ හැකියාව. ඒ පෙනීමේ හැකියාව මත ඒ වෙලාවට පහළ වෙන රූපය. ඒ රූපේ වර්ණ රූපය අපි ඒ වෙලාවට ග්‍රහණය කරගන්නවා. ඒකට අනුව විඥාණය පහළ වෙනවා. ඒ තුනට අනුරූපව ස්පර්ශය පහළ වෙනවා. මෙන්න මේත් එක්ක විපාක මට්ටමේදී චිත්ත කයිසික ටිකක් පහළ වෙනවා. එක පැත්තකින් විඥාණය, අනිත් පැත්තේ නාමය. නාමය කියන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. සූත්‍ර විදියට කියනවා නම්, අවිධර්මයේ විදියට කියනවා නම් සබජිත සාධන කයිසික හත. පස්ස, වේදනා, සංඥා, චේතනා ඒකකත ජීවිතේන්ද්‍රිය මානසිකාර. එතකොට මෙන්න මේ චිත චෛසික ටික එක විට පහළ වෙන්නේ. ඒක උපාද නිරෝධාචයේ කලම්බන වත්තු කාදි වශයෙන් සඳහන් වෙනවා. මේ ටික ඒ මොහොතේ විපාක මට්ටමේදී පහළ වෙනවා. ඒක එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ කරබයා මනෝ ධාතු කියන අවස්ථාවක් තියෙන විපාක මට්ටමේ. ඊට පස්සේ ඒකත් පසු කළ මනෝ විඥාන ධාතු කියන අවස්ථාවකුත් තියෙනවා. ඒකත් විපාක මට්ටමේ. ඒ ටිකත් පසු කළ එකත් නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙන් අර ඇහැට දැකපු රූපي අරමුණු කරගෙන මන ආයතනෙන් ඒහි පිළිබඳව වේදනා සංඥා දෙක ධර්ම ආයතනයක් විදිහට මෙනෙහි කරනවා. අන්නේ මෙනෙහි කළා දකින අවස්ථාව තමයි අපේ යම් රූපයක් තේරුම් ගන්න අවස්ථාව. එතකොට ඇහැට රූපය පදිත වෙනවා, එහෙන් වර්ණ රූපය ගන්නවා, කනට ශබ්දය පදිත වෙනවා, කනෙන් ශබ්ද රූපය ගන්නවා. මේ වගේ ආයතන පහෙන්ම වර්ණ, ගන්ධ, රස, පොට්ටම්බ මේව ගන්නවා, රස ගන්නවා. හැබැයි ඒ ගන්න මුල් මොහොතේ ගැන සම්පූර්ණම තේරුම් ගන්න බෑ. ඒ ගැන වර්ණ මාත්‍රයක් විතරයි, ශබ්ද මාත්‍රයක් විතරයි අපි තේරුම් ගන්නේ. ඒ මුලින් තේරුම් ගන්න අවස්ථාවට කියනවා ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක දුකක්වත් සැපක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා මට්ටමේ අවස්ථාවක්. ඒක සැප විපාකයක් වුණත්, දුක් විපාකයක් වුණත්, ඇස, කන, නාසය, දිව කියන මේ හතරෙන් ගන්න අවස්ථාව උපේක්ෂා සාගතයි. හැබැයි කයට දුක් සැප කියලා දෙකක් තියෙනවා, කුසල අකුසල අනුව. ඒකත් තේරුම් ගන්න ඒක නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඥානය. එතකොට කිනුතුනි අපේ ජීවිතය ඇත්තට මොකද වෙන්නේ? ඇත්තටම ජීවිතය කියන්නේ මේ අපි යමක් තේරුම් ගන්න අවස්ථාව. එතකොට ජීවිත යමක් තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මොකද්ද? ඇත්තටම ගත්තොත් තේරුම් ගන්න අවස්ථාව කියන්නේ රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක්. දැන් ඔබ මේ මොහොත රූපයක් දකිනවා නම්, සම්දයක් අහනවා නම්, ඒක තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනෝ විඥාන අවස්ථාව. ඒ මනෝ විඥාන අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? අර ඊට පාදක වෙච්ච විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක තමයි මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. එතකොට මෙතනින් මෙතෙන්ට අපි හිත තිබ්බොත් මෙතෙන්ට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. සතිපට්ඨානය කියන්නේ සමතය, ඒක වර්තමානය නැත්තම් සම්මුති ලෝකයේ බේස් කරගෙන තියෙන්නේ. එහෙනම් පරමාර්ථ සත්‍ය කියන්නේ මොකද්ද? ඇහැට රූපයන් දකිනකොට මියා නෝනින් දකිනවා. දිට්ඨිය දිට්ඨ මත්තන් කියන්නේ ඇස නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා, චක්කු විඥානේ නිරුද්ධ වෙලා කියලා. දිට්ඨිය දිට්ඨ මත්තන් දැකපු දේ දැක්ක විතරයි. ඒක ඉවරයි දැන්. දිට්ඨ කියන එක අතීත කෘදන්තයක්. ඒක පාස් පාටිසිපල් එකක්. එතකොට දස්සනත්තේ දස්සනමත්තන් නෙවෙයි දිට්ඨේ දිට්ඨමත්තන් කියලා කියන්නේ. ඇයි ඒ ඇහැට රූපය දකින අවස්ථාවේදී කියන්නේ? දකිනවා කියන්නේ ඇත්තටම අපි ඒක තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මොකද්ද? ඒ ඇහැ දකින්න පාදක වෙච්ච මුල් ඇසත් රූපයත් චක්කු විඥානියත් චක්කු සංපස්සයත් රූප සංඥාවත් රූප සංචේතනවත් කියන මේ මුල් ස්කන්ධ පංචකම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතෙන්ද පිනුතුනි එක තත්පර පහක් හිත තියන බලන්න. ඉහෙනම් අපේ ජීවිතේ කියන්නේ මොකද්ද? මනංච පරිච්ඡ ධම්මේ චුප්පංජිති මනෝ විඥාන කියන අවස්ථාව. මනසත් ධර්ම ලබනත් එකතු වෙලා මනෝ විඥාන කියන අවස්ථාව. මෙන්න මේක තත්ත විපස්සති එතනම විපස්සනා කරමින් ඉන්නවා. ඉන්නකොට පිනතුනි බාහිර රූපයක් අපේ ජීවිතේ පැනවෙන්නේ නැහැ. මේක තමයි ඉහෙළම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. මෙන්න මෙතෙන් තමයි සතිපට්ඨාන ඉහෙළම පුහුණු තියන්නට ඕන. මෙන්න මෙතෙන් තියෙන දක්ෂතාවය තමයි ඉහෙළම දක්ෂතාවය කියලා කියන්නේ. මෙතන හිත තිබ්බට පස්සේ ආයි සමතේ පැත්තට යන්නවත් අවශ්‍ය නැහැ පිනතුනි. ඇයි අපට මෛත්‍රිය වඩන්නවත් අසුභේ වඩන්නවත් ධාතු මනසිකාරය වඩන්නවත් කිසිම රූපයක් පැන වෙලාවක් නැහැ. යතාපි මූලයේ අනුපද්ද වේදල්හි චින්නෝපි රූපෝ පුනරිව රූපති කියන්නේ මේකයි. මුලින්ම මේ අරටුවම අවිද්‍යාවේ මුල් අරටුවම මුදුන් මුලම ගැලවුවට පස්සේ ඊට පස්සේ අර අතුවිති වලට පැවැත්මක් නැහැ. එතකොට මෙන්න මෙතෙන්ට හිතන කාලය මේක සුතම ඥාණයෙන් අසහ දැනගෙන චින්තාමේ පඤ්ඤාවෙන් නැවත නැවත දවසට වැඩි වැඩි වේලාවක් මෙන්න මේකයි ජීවිත යථාර්ථය කියන එක හිතන්නට ඕන. ඊට පස්සේ භාවනාවේ පඤ්ඤා විදියට මේක සමතේ වඩවඩ හිතේ කෙලෙස් සුගත් කියනකොට මේක තේරෙන්නේ නැහැ. ඇහුවත් එක පාරමතක වෙලා යනවා. ඒ නිසා මේක පර්මනන්ට් කරගෙන අපි මොකද කරන්නේ? සමත භාවනාවක් වඩවඩ අපි හිත සමාධිමත් කර කර මේක අහනවා. සමතියත් වඩා අමාරු නම් ඒ කියන්නේ සීලේ ටිකක් අඩුවක් තියෙනවා. එහෙනම් වචනේ සංවර කරගන්නවා, කය සංවර කරගන්නවා. කාචනේ සංවර කරගැනීමෙන් සීලය ආරක්ෂා කරමින් මෙතන මේක කරනවා. සීලයෙන් රකින්න අමාරු නම් ඒ කියන්නේ දානේ පරිත්‍යාග සීලෙත් අඩුවක් තියෙනවා ලොකෝ. ඒකත් පුහුණු කරනවා. ඒකත් අඩු වෙනම් කල්‍යාණ මිත්‍රයන්සල අඩුවක් තියෙනවා. අන්න ඒ ටික සම්පූර්ණ කරගැනීමෙන් මෙතෙන්ට තන අවසන වශයෙන් ફોકસ කරන්න. ඒ නිසා පිරිනොතුනි බලන්න. එදාර දීඝජාන කෝලී වැග්ගපන් ජහනවා බුදුහාඳුරන්ගෙන්. බුදුහාඳුරණි අපි ගිහිගෙදර ඉන්න අය, ධර්මලම් පෝෂණය කරන අය, සානුභාරයන්ක ජීවත් වෙන අය අපි. අපි කසි සලු දරන අය, සෝන විලුම් පාවිච්චි කරන අය අපට අපේ ජීවිතේ සැනසීමට මොකක් හරි කියන්න කියලා. පිනතුන ඔබ විශ්වාස කරනවද? අර උට්ටාන සම්බදාවෙන් පටන් ගත්ත දේශනේ බුදුහාම අවසන් කරන්න කොතනින්ද? උදේත්ය ගාමේ පඤ්ඤාවෙන්. දැන් සමහර අය කියනවා ගිහියන්ට නිවන් දකින්න කියලා නැහැ, ගිහියන්ට භාවනා කරන්න කියලා නැහැ, විදර්ශනා වඩන්න කියලා නැහැ කියලා කියනවා නේනි. කියවන බලන්න බැගපජි සූත්‍රේ. බැගපජි සූත්‍රේ අච්චර ගිහි ජීවිතයක් ගත කරන කෙනාට බුදුහාමර අන්තිමට ප්‍රැක්ටිස් කරන්න කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. මේ විදර්ශනා භාවනාව, මේ උද්‍යප්පේගාමී පඤ්ඤාව, මේ ස්කන්ධ පංචකය, නාම රූප චිත්ත චෛතසික වල අනිත්‍ය තමයි මෙනි කරන්නේ මේ කියන්නේ. එතකොට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, ආයතන විදිහට බලන්න ඕන. නැත්තම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ මේ පහ හට ගන්නව නිරුද්ධ වෙනවා. හට ගන්නව නිරුද්ධ වෙනවා. පිනොතුනි මේක තමයි ඉහෙළම මානසික දියුණුව. මේක තමයි මානසික නිරෝගී භාවයේ ඉහිලීම ඇති කරගන්න ක්‍රමය. පිනොතුනි මෙතනින් අපි ජීවිතයේ මුණ ගැහුණොත් අපට එදාට තමයි අපේ ජීවිත වටිනාකම වැටහෙන්නේ. එදාට පින්නතුනි අපට මුළු ජීවිතේම සතුට පිරිච්ච ජීවිතයක් වෙනවා. ඒ සතුට බාහිර කෙනෙක් මත ලැබෙන සතුටක් නෙවෙයි. ඒ සතුට බාහිර උපකරණ, මිලමුදල්, දූ දරුවන් විතරක් නෙවෙයි. තමන්ගේ ශරීරයේ රූප සම්පතිය මතවත්, නිරෝගී භාවය මතවත් ඒ සතුට ලැබෙන්නේ. ඇයි? ඒ තැනත්තාගේ සතුට තියෙන මනසත් එක්ක ශරීරයේ ලෙඩ වෙලා එක්තැන් වෙලා අංශභාගී හැදිලා යනකොට ඉන්න පුළුවන්. යා සම්පූර්ණම ධර්මයේ ප්‍රැක්ටිස් එක හුස්මට ඇතුළු කරලා තියෙනවා. සෝ සතෝ වාස සතිය සතෝ පංස සතිය දීගම් වාස සන්තෝ දීගම් අස්ස සාමිති පජානාති ආදි වශයෙන් ගිහිල්ලා ඔහු අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමිති සික්කති අනිච්ඡානුපස්සී විහෙරති පංස සිස්සාමිති සික්කති. කොහොමද දැන් ඔහුගේ යාළුව තමගේ ළඟම ඉන්නව? කවුද ඇත්තටම අපේ හොඳම යාළුව? අපේ හොඳම යාළුවා හොඳම මෙඩිටේෂන් ටෙක්නික් එක මොකද්ද? ආනාපාන සතිය. පින්නතර මේ ආනාපාන සතියට අපි දක්වන අවධානය වැඩි කරගන්න. මේ යාළුව තමයි අපට උපතේ පටන් අන්තිම මොහොත දක්වාම ඉන්නේ. අපි ලෙඩ වෙනවා පින්නතර සමහරලාට. අපි ඇඳට වැටෙන වෙලාවක් එනවා. අපිට කැමරට එක ගිල ගන්න බැරි වෙලාවක් එනවා. කැමරට එක නෙවෙයි වතුර ටික පින්නතුනේ අපට එක වතුර බින්දුව ගිල ගන්න බැරි වෙලාවක් එනවා. අපි එහෙම දැකලා තියෙන අවස්ථා. එක වතුර බින්ද ගිල ගන්න බෑ. අන්තිම මොහොතේ. සේලං එක තමයි ගහනවා සේලං එක ඇතුළට යන්නේ නැහැ. නහර දුරවල වෙලා එළියට එනවායි. හැබැයි ඒ තුස්ම ගන්නවා. සිහිය දිනු කරපු කෙනාට පින්නතුනේ සතිය දිනු කරාම ඒ වෙලාවෙත් තියන් සිහියෙන් ඉන්නවා. ඒ වෙලාවෙත් තියන් ආනාපාන සති කරමින් ඉන්නේ. ඒ වෙලාවේ මේ ආනාපාන සතියේ මයින්ඩ්ෆුල්නස් එක එකතු කරලා යාමුළු ලෝකෙම තත්ත්වය මේක තැනකට ගන්නවා. ඔහුගේ අවසානයේ හොට සුගතියට විතරක් නෙවෙයි පින්නතුනේ මුළු සසර ගමනේම නික්මන විදියට හොට හිත තියන්න පුළුවන් මේ ආනාපාන සතිය හරියට පුහුණු කරලා තිබ්බොත්. ඒ නිසානේ ආනාපාන සතිය මුලින් සමත කමටහනක් විදියට වඩන්නේ. අවසානයේ ආනාපාන සතියම බේස් කරලා අපි විදර්ශනා භාවනාව ඉන්සයිඩ් මෙඩිටේෂන් එකක් මේකම කරා. ඒ නිසා පින්නතුනි අපි මහන්සි වෙලා ඉගෙන කියාගෙන රැකිරක්ෂා කිරීමෙන් පටන් ගන්න මේ ජීවිතය. බුද්ධං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිහිල්ලා. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පංචශීලයේ සමාදන් වෙලා. අපේ ගෙදර ජීවිතය ලස්සන කරගෙන අපි අපි දරුවන්ගේ ජීවිතත් ලස්සන කළා. මෛත්‍රී භානාව වඩලා අපි බ්‍රහ්මයන්ගේ ජීවත් වෙන ගමන් සතිපට්ඨානෙ වඩලා පින්නතුනේ රහතන් වහන්සේල වගේ අපි ජීවත් වෙනට ඕන. අන්නේ මාර්ගය බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ මාර්ගය අහන අවස්ථාව තමයි අපේ දේශන වලින් අහන අපි වටිනාම දේ. අන්නේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන අවස්ථාව තමයි අපේ ජීවිතයේ වටිනාම අවස්ථාව. පින්නතුනේ මනුස්ස ලෝකයට සාපේක්ෂව දිවි ලෝකය ගැන සඳහන් කරනවා. දිවි ලෝක හයෙන් පල්ලෙහාම දිවි ලෝකේ චාතුරුමහරජික දිවි ලෝකේ සැප සම්පත් කොච්චරද කියතොත් මනුස්ස ලෝකේ ඉහෙළම සැප සම්පත් විඳින කෙනා ගත්තත් එන සක්විති රජ කෙනා ගත්තත් එයා චාතුරුමහරජික දිවි ලෝකේ හිඟා කැම තරම්වත් වටින්නේ නැහැ කියලා. කිතාගන්න පුළුවන් නේද ඔබට? ඒ දිවි ලෝක වල පල්ලෙහාම දිවි ලෝකේ තොට ඉහළ දිව්‍ය ලෝකේ යන්න යන තියෙන සැපත සතුට සම්පත් ඒ වගේ 100,000 ගුණින් වැඩි වෙනවා. රූපාචර බ්‍රහ්ම ලෝකයට යනකොට පින්නතුනි ආහාර පාන ගන්න ඕනත් නැහැ. යා ධාන සුවෙමයි ඉන්නේ. අරූපාචර බ්‍රහ්ම ලෝකයට යනකොට රූපයක් ඇත්තෙම නැහැ. කල්ප ගානක් මානසික සුවෙන් ඉන්නවා. අන්න එතෙන්ටත් වඩා ඉහළ තත්ත්වයක් තමයි මෙන්න මේ ධර්මයේ වැඩිමෙන් මේ සමත විදර්ශනා වැඩිමෙන් ලබන සුවය. සතිපට්ඨානෙ වඩන මොහොත. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි අපි සම්පූර්ණ ශක්තිය දානට ඕන. අපි මේ ලෝකයේ මේ කාලේ ඉපදුනේම මෙතෙන්ට පින්නතුනි වෙන කිසිම දෙයකට නෙවෙයි. අනෙක් දේවල් ඔක්කොම ඊට පල්ලෙහා දේවල් අපි. ඒ කිසිම දෙයකට අපි ප්‍රමුඛත්වය දිය යුතු නැහැ. හැබැයි දැනට කරන වෙහෙස මහන්සිය පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. දැනට ඔබ දරුව වෙනුවෙන් කාලයක් අප කරනවා නම් දැනට රැකියාව සඳහා යුතුකම් සඳහා අම්මා තාත්තා වෙනුවෙන් කාලයක් අප කරනවා නම් ඒක එහෙම කරන්න. ඒ දේ එහෙම කරන ගමන් මොකද කරන්න ඕන? ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක අර හැම දෙයකටම වඩා ඉහළම තැනින් රීප්ලේස් කරනවා අපි. ඉහළම තැනින් තියාගන්න. එතකොට අපේ ජීවිතේ මොකද ඇති වෙන වෙනස? අර පල්ලෙහා දේවල් නැති වුණා කියලා දුක් වෙන්නේ නැහැ අපි. දරුවෝ සැලකුවේ නැහැ කියලා හරි රැකියාව මගදී වෙනස් වුණා කියලා හෝ ලෙඩක් හැදුණා කියලා හෝ මේ පල්ලෙහා කිසිම දෙයකින් අපි ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයකින් අපේ ආධ්‍යාත්මික සුවයට සතුරට බාධාක් වෙන්නේ නැහැ. එයි අපේ සතුට ඉහිලිම තියෙන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික දිනුවත් එක්ක. තමන්ගේ ඉහිලම සතුට තීරණය වන්නේ සමති දර්ශනා භාවනාවත් එක්ක. තමන්ගේ දැනුම ඉහිලම තීරණය වන්නේ මෙන්න මේ හේතුඵල ධම. ඉති ඉමස්මින් සති ධම් හෝති. මේ හේතු ඇති කල්ලි ස්කන්ධ පංච එකක් පහළ ගන්නවා, පහළ වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් ඒක නිරෝධ වෙනවා කියන කාරණය. යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංග අනිරුජ්ජති කියන මේකයි. හේතු ඇති කල්ලි හැම මොහොතේම ආයතන ටික පහළ වෙනවා. ආයතන වලට සාපේක්ෂව ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අපේ වර්තමාන මොහොතේ ස්කන්ධ හතරකින් මේ ජීවිතය තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න මොහොතේ අවිද්‍යාවෙන් හිටියොත් ඒ නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට බාහිරට නැඹුරු වෙනවා. බාහිරට නැඹුරු වෙනවා කියන්නේ බාහිර භවයේ ලෝකය අපි නිර්මාණය කරන්නේ. ඒක කාම භවය වෙන්න පුළුවන්, රූප භවය වෙන්න පුළුවන්, අරූප භවය වෙන්න පුළුවන්. භවය කියන්නේ තමන් වටා ලෝකයක් ඇතයි කියලා තියෙන විශ්වාසය. ඇත්තටම පින්නතුනේ අපි වටේ ලෝකයක් ඇතයි කියන එක සම්පූර්ණ අවිද්‍යාවෙන් ගොඩනගන දෙයක් නේ. ඔක්කොම ලෝකේ අපි මේ මනසින් ගොඩනගා ගන්න අවස්ථාවක්. හැබැයි බාහිර රූපයක් නැහැ කියන්නේ. බාහිර රූපයක් තියෙනවා, සතර මහා භූතව බේස් කරගත්තු ලෝකයක් තියෙනවා රූපයක්. ඒ රූපය තීරණය වන්නේ අපේ ආයතන වලට සාපේක්ෂව. ඒ රූපය තීරණය වන්නේ මානසික ස්වභාවයට අනුව. ඒ රූපය අහුත්වා සම්බුතං පුත්තාන වෙයිසති පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට අපි ඒ රූපයේ භුක්ති විඳින්නේ ඒ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඥානි. මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා යත්ත පඨවීච ආපෝච තේජෝ වායෝන ගදති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා රූප භූත රූපිය වල යයි යපෙන්නේ. බාහිර රූපේ නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වෙන ගමම හෝ අභ්‍යන්තර නාමයේ පැතිරෙන නිදහස් වෙනවා. යත්ත නාමංච රූපංච අසේ සමපරෝජිතයි කියන්නේ මේකයි. නාම රූප දෙකම හෝ ඉතුරු නැතු බොහෝට නිරුද්ධ වූ ආධ්‍යාත්මික ලෝකේ හෝ අවබෝධ කරගෙන එත්තේ සාචිද්දතේ ජඨං. මෙන්න මෙතනින් තමයි සියලු දුක් බිය ප්‍රිය විප්‍රයෝග ශෝක පරිද්දව සියල්ලක්ම නිදහස් වෙන මාර්ගය මෙන්න මෙතන ඇති. එතකොට පින්නතුනේ මෙන්න මේ අවබෝධය අහන අවස්ථාව තමයි අපේ ජීවිතයේ වටිනාම අවස්ථාව වෙන්නේ. මේක තමයි අපිට ඇත්තටම උපන්දින අවස්ථාව මේ. මේක සීකරන මොහොත, මේක අහන වෙලාව තමයි සුප්‍රීම් බ්ලෙසින් එක කියලා කියන්නේ. මේක ප්‍රැක්ටිස් කරන වෙලාව තමයි සුප්‍රීම් බ්ලෙසින් එක කියලා කියන්නේ. මේක සීකරන, මේක ප්‍රැක්ටිස් කරන මොහොත තමයි ඇත්තටම අපට මුළු ජීවිත කාලයක් පුරා උදව් කරපු අයට කරන්න තියෙන ලොකුම කළගුණ සැලකීම කෘතවේදීත්වය. මේ ජීවිතේ තරක් නෙවෙයි අපට මේ ජීවිතේ ලබන්න මේ ආත්මය අමතාත විතරක් නෙවෙයි. මේට කලින් ආත්ම බාල අමල තුඟක් උදව් කරලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? අපි මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ ඉපදෙනකොට ඒ ඉපදෙන්නේ තියෙන චිවිඥානයේ දුර්වල විඥානයක් නම්, දුර්වල විඥානයක් වුණා නම්, උපතෙන් S2 අන්ද වෙන තිමිච්ච විඥානයක් වුණා නම්, උපතෙන් මන්දබුද්ධික වෙන්න තිමිච්ච විඥානයක් වුණා නම් මව කුසේ බැසගත්තේ අපේ යම කොයිතරම් විටමින් වර්ග පෝෂදායන් ආහාර ගත්තත් අපේ යම වෛද්‍යවරියක් වුණත් අපට වෙනසක් කරන්න බෑ. එහෙනම් මේ ආත්ම භාවයේ අම්මට මේ විඥානේ ලස්සනට බාර දෙනකම් වැඩ කරේ කවුද එහෙනම්? මීට කලින් ආත්ම භාවල අම්මලා තාත්තලා තමයි උදව් කරලා තියෙන්නේ. ඒ නිසා පින්නොතින අපි පින්කම් කරනකොට ධර්මයේ සඳහන් වෙනවා මේ ආත්මේ අම තාත්තා විතරක් නෙවෙයි කලින් ආත්ම භාවල අම්මලා තාත්තලා සුගතිය ඉඳගෙන අපි ගැන සතුට වෙනවා කියන්නේ. ඒ නිසා පින්නොතින අපට ලොකු වගකීමක් තියෙනවා. අපේ මේ ආත්ම භාවය අපේ තාත්තරපින් අනුමතන් කරන විතරක් නෙවෙයි ඊට වඩා උදව් කරපු අම්මලා කල්ප ගණන් අම්මලා ඉන්න පොලිමේ බලන්ගෙන අපිව. ඒ නිසා මේ හැම දෙනාටම උදව් කරන්න කලගුණ සලකන තියෙන හොඳම ක්‍රමය තමයි මොකද්ද? ධර්මයේ ප්‍රැක්ටිස් කරන අවස්ථාව. සීල සමාධි ප්‍රඥා වඩන අවස්ථාව. ඒ නිසා පින්නොතනේ මේ වටිනා ධර්මයක් අපි ලැබුවා අවස්ථාව. මෙතනින් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ ගනිමු. අපේ ජීවිතවලින් අපි ලබපු වටිනාම දේ මේ සම්බුද්ධ ශාසනයක් තුල ලබන මේ සද්ධර්ම ප්‍රතිලාභය. ඒ ධර්ම ශ්‍රවණය කරන අපි උපරිම ලෙස අපේ දහමත් එක්කට ජීවත් වෙන උත්සාහ ගනිමු. අපට ලැබෙන පියවරක් පාසා පංචශීලය ආරක්ෂා කරමින් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මේ සිතින් සතිපට්ඨානෙ වඩමින් අපි කාලය ගත කරන්න ඕන. අවසාන වශයෙන් තමන් ගන්න හැම හුස්ම පෙදක් පාසාම මේ ස්කන්ධ පංචකේ නැත්නම් මේ නාම රූපවල ආයතනවල අනිත්‍යතාවය පෙරනොති විහට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගනිමින් ජීවත් වෙන උත්සාහ කරන්න. මේක තමයි අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. මේක තමයි දුක නිදහසන තියෙන මාර්ගය. මෙහෙම ඉන්න මොහොත තුළ බාහිර මුළු ලෝකයක් වෙනස් වුණත් අපට දුකක් එන්නේ නැහැ වෙනතුනි. එයි අපි දන්නවා මේ බාහිර ලෝකය කියන්නේ මනෝ විඥානයේ තේරුම් ගන්න අවස්ථාවක්. ලෝක සම්මත විදියට අපි අනිත් පැයට උදව් කරනවා, බෙහෙත් හෙද දෙනවා, ඒ අයකට උදව්පකාර කරනවා කරාට අපි ආධ්‍යාත්මිකව අපි ඉන්නේ වෙනස්ම ලෝකයක. සම්මුති ලෝකයේ තුල අපි රැක ආරක්ෂා කරමින්, දරුවන්ට ඥාතින සලකමින්, උදව්පකාර කරමින්, ලෙඩෙක් යට පිහිට වෙමින්, වැඩිදියක් තබා අපි මෛත්‍රී භාවනාවත් වැඩමින්, ධාතු මනසිකාරයත් වැඩමින් සාමාන්‍ය ලෝකෙ තුල වාසය කරන අතරේදී ආධ්‍යාත්මික ලෝකය කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් සතිපට්ඨානය තුල ගත කරන ජීවිතයක්. ඒ නිසා අපි නොතින් මෙන්න මේ ජීවිතයේ කාලය අපි ටිකෙන් ටික වැඩි කරගන්න උත්සාහ කරගන්නට ඕන. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බුදුදහමේ අනුපූර ප්‍රතිපදාවේ මේ දේශනා කළේ. ඒ නිසා ඔබ මේ අනුපිළිවෙල හොඳට තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන ඔබ බලන්න ඔබට මේ මාර්ගයේ කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. අර උත්තාන සම්මදායෙන් පටන් අරන් ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇති කරගෙන පංච සීල ආරක්ෂා කළා, පරිත්‍යාග සීලේ වෙලා, සමත භාවනාවක් වඩලා කොච්චර දුරට සතිපට්ඨානය තුළ අනිත්‍ය සංඥා මෙනෙහි කරමින් තමන්ට ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ නිසා ඔබ හැම දෙයකින්ම සාර්ථකත්වයට ඉහළටම යන්නේ උත්සාහ කරන්නේ. ආර්ථිකයෙන් ගත්තත්, අධ්‍යාපනයෙන් ගත්තත්, දරුවන්ට උගන්වන්න ගත්තත් හැම දෙයක්ම ඉහළටම යන්නේ බලන්නේ. දැන් තමන් ඉපදිච්ච රටේනොත් දුරම ඩෙස්ටිනේෂන් එකට මේ ඇවිල්ලා අපි ඉපදිච්ච රටෙන් යන්න තියෙන ඉහළම ඩෙස්ටිනේෂන් එකට මේ ඇවිල්ලා ඉන්නේ. එච්චර දුරක් ඔබාවේ ජීවිතයේ සාර්ථකත්වයේ හරයක් සොයාගෙන, සතුටක් සොයාගෙන. අන්නේ ආවේ ඔබ මිල මුදල් හරියම්ම කරන්න අධ්‍යාපනය ලබන විතරක් නෙවෙයි. ඔබාවේ මේ පිනෙන් මෙන්න මේ ධර්මය ඔබට මුණ ගැහෙන්නේ. ඒක නිතරම හිතන්නට ඕන. ධර්මය අහනට විතරක් නෙවෙයි, ධර්මය කොහේටවත් අහන්න පුළුවන් අපට. අද තියෙන තාක්ෂණයත් එක්ක. නමුත් ධර්මය පුහුණු කරන්න තියෙන හොඳම තැනට මේ ඔබ ඇවිල්ලා ඉන්නේ. ලෝකෙ කිසිම තැනක මෙච්චර පහසුවෙන් ධර්මය පුහුණු කරන්න බෑ පින්නතුනි. ඔබ දන්නවා ලෝකෙ තියෙන ප්‍රශ්න, නොයෙක් දේවල් සංගත රෝග, දුප්පත්කම්, යුද්ධ, ගෝලීය උෂ්ණත්වයේ මේ නොයෙක් දේවල් තියෙන තැනක අපට ඊටාම පහසුවේ මේ ධර්මය පුහුණු කරන මට්ටමට මේ වටා පිටාව ලැබුණේ අපේ සසර කරපු ලෝකෝ මෙල කන්සන්සෙන්. ඒ නිසා අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ ගනිමු. ඉතින් අද අප මේ ශ්‍රවණය කරපු ධර්ම කරුණු අතරින් ඔබට ප්‍රශ්නයක් එහෙම අහන්න තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. ආමේ අරදී. අර අපි වටා ලෝකයක් නැහැ කියන එක ඔව් ලෝකයක් නැහැ කියන්නේ නැහැ මේක. ලෝකයක් ඇතක් ඇතයි කිව්වොත් වැරදක්, නැතයි කිව්වොත් වැරදක්. එතකොට බුදුදහමේ නිතරම කියන්නේ ඉති ඉමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසතිදං හෝති කියන මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකෙම දුරු වෙච්ච පරිසම්පාදයේ බේස් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. මේකට කියනවා ආරේ න්‍යාය, මේකට කියනවා ඉදාපච්චතාවය කියලා. හේතු ඇති කලී ලෝකයේ තියෙනවා, හේතු නිරෝධයෙන් එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියන කාරණය. එතකොට මේ බාහිර ලෝකේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. බාහිර ලෝකයේ සතර මහා භූත රූප ඒක රාශියමත් තියෙනවා ලෝකේ. එතකොට ඒ බාහිර ලෝකේ තිබ්බා කියලා ඒක අපේ ලෝකෙ වෙන්නේ නැහැ. අපිට ලෝකේ කියන්නේ අපි ඒ ලෝකයේ අත්විඳින අවස්ථාව. අපි ඒ ලෝකයේ අත්විඳින අවස්ථාව කියන්නේ මොකක්ද? අපි ඒ ලෝකයේ බලන වෙලාව, ඒ ගැන අහන වෙලාව, ගඳ සුවඳක් දකින වෙලාව, ඒ ලෝකයේ යම් සිදුවයක් ගැන රස විඳින වෙලාව, පහසක් ලබන වෙලාව. අන්නේ වෙලාව තමයි අපි අපේ ලෝකය කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් බාහිර ලෝකයත් එක්ක අපි කන්ටැක්ට් වෙනවා. හැබැයි කන්ටැක්ට් වුණාට ඒ කන්ටැක්ට් වීම තීරණය වෙන්නේ බාහිර දේ මත නෙවෙයි, ඒක තීරණය වෙන්නේ අපේ අභ්‍යන්තර ආයතන මත. ඇස මත තමයි රූපය තීරණය වෙන්නේ. සාමාන්‍ය විද්‍යාඥයන් කියන්නේ බාහිර රූපයට අනුවයි ඇහැට පේන්නේ කියලා. නමුත් බුදුදහමෙන් කියන්නේ බාහිර රූපය අනුව නෙවෙයි ඇහැට පේන්නේ, ඇහැට ප්‍රියන පෙනීමේ ශක්තිය අනුව තමයි බාහිර රූපේ ග්‍රහණය වෙන්නේ. දැන් අපේ මට්ටමට අනුව මේ ටික විතර අපිට පේන්නේ. අපේ කර්ම ශක්තිය වෙනස් වුණොත්, අපි හිත දිනු කරවතින් සමතේ දිනු කරවතින් අපට මෙතනින් අනිසතු ටිකක් පේනවා. අපට දැන් පේන්නේ උපතේ පටන් මරණය දක්වා විතරයි. අපි ධානයක් උපදවාගෙන අපිට අභිඥාවලින් අපි පුබිනිවසන ඥානෙ ලැබුවොත් අපට පෙර ආත්ම ගැන බලන්න පුළුවන්. චුතෝපාදී ඥානෙ නැවත මරණ උපදින සත්‍යම් බලන්න පුළුවන්. එතකොට ඒ මොහොතේ බලන්න පුළුවන් උනේ මේ ආයතන වෙනස් වීම නිසා. එතකොට බාහිර ලෝකයේ අපේ තේරුම් ගැනීම තීරණය වන්නේ අපේ ආයතන වලට සාපේක්ෂව. එතකොට මේ ආයතන වලට සාපේක්ෂව තීරණය වුණත් තීරණ ලක්ෂණය තමයි අවසාන වශයෙන් ගත්තොත් ඒක වර්තමානයේ තුලදී රූපය කන්ටැක්ට් වෙනවා. හැබැයි ඒ වර්තමාන මොහොතේ කන්ටැක්ට් වෙන මොහොතේදී රූපය ගැන සම්පූර්ණ පිරිසිදු දැනගන්න බෑ. ඒකට ධර්මයේ සඳහන් වෙනවා න පංචේ විඥානේහි කිංච ධම්මං පටිවිදානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. We are unable to recognize something through our five consciousnesses, just contact. Contact වීම විතරයි වන්නේ විපාක මට්ටමේදී. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤයියා. සීලොම ධම්ම තේරුම් ගන්නේ මනෝ විඥාන මට්ටමේදී. එතකොට මනෝ විඥාන මට්ටමේදී තේරුම් ගන්නකොට මොකද தත්ත්වය? අර බාහිර රූපයේ ඊට බේස් වෙච්ච ඇස රූපය ආදී දේවල් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපි මෙතෙන්දි තමයි අපි මේ බාහිර ලෝකේ නැහැ කියලා කියන්නේ. මෙන්න මේක තමයි ශුඤ්‍යතෝ ලෝකෝ අවේකසෝ කියලා කියන්නේ. ලෝකේ ශුන්‍ය වශයෙන් දකින්න කියන්නේ මේක. එතකොට බාහිර රූපයක් නැහැ කියලා විතරක් ගත්තොත් මොකද වෙන්නේ? ඒක නාස්තිකවාදයට යනවා. ඒක උච්ඡේදවාදයට යනවා. එතන බාහිර රූපයක් නැහැ කියලා අපි එක විට ඍජුව කියන්නේ නැහැ. අපි කියන්නේ මෙහෙමයි, මේ හේතු ටික ඇති කල්ලි කන්ටැක්ට් වීමක් වෙනවා. ඒක අතීත කර්ම විපාක විදියට මේ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒක නිරුතුණාට පස්සේ අපි තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියන අවස්ථාව. ඊටාම සරල උදාහරණයක් කිව්වොත් අපි මේකට කඩනොත් කියවනේ. දැන් අපි කෑම ටිකක් කනකොට අපි රස විඳිනවනේ කෑම ටිකේ. කෑම රසය දැනෙනකොටම අපට මොකද මතක් වෙන්නේ? පිඟානේ තියෙන කෑම ටික නෙනේ. පිඟානේ තියෙන කෑම ටික බලාගෙන තමයි අපි රස විඳින්නේ. එතකොට අපට කඩන රසය දැනෙනකොටම අපට මොකද හිතෙන්නේ? ඒ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලානේ. ඇත්තටම මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? අපට මේ මොහොතේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටික. අර කෙලත් වෙච්ච මිශ්‍ර වෙච්ච කෑම ටික තමයි මේ වෙලාවේ රස තියෙන්නේ. නමුත් අපි හිතන්නේ කොහමද? අපි හිතන්නේ නිතරම මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකේ කියලා. මේක උදාහරණයක් ඇත්තටම. එතකොට මෙන්න මේ වගේ තමයි ලෝකය කියන්නේ. එතකොට මේ මොහොතේ රස දැනෙන්නේ දැන් පිඟානේ තියෙන කෑම නෙවෙයි, හැබැයි මීට ටිකකට කලින් පිඟානේ තිබිච්ච කෑම. නමුත් අපට නිකමටවත් හිතෙලා තියේද කෑම රස දැනෙනකොට ඒ අර කටේ තියෙන කෑම ටික අපට රූපයක් විදිහට මැවිලා තියෙනවද? නිකමටවත් නෑ නේනේ. හැම වෙලාවෙම අපට රස දැනෙනකොටම පේන ඉස්සරහ තියෙන කෑම ටිකනේ. අන්නේ වගේම තමයි අපි ගත කරන මේ ජීවිතය. ඇහැට රූපයක් පේනකොට මේ පේන කාර්ය තිඟානේ තියෙන කැම ටික වගේ. එතකොට මේ රූපේ තේරුම් ගන්න එක මොකද්ද? මනෝවිඤ්ඤාණ අවස්ථාව. අර ඊට කලින් දැකපු ඊට මොහොතකට කලින් දැකපු එක තමයි නිරුද්ධ වෙච්ච එක තමයි මේ මනෝවිඤ්ඤාණ දැකන අවස්ථාවයි. නමුත් අපි අවිද්‍යාව නිසා මේක නිතරම කියන්නේ ඔබට පේන්නේ බාහිර දෙයි කියලා. එතකොට මේක මුලින් තේරුම් ගත්ත ගමන් හිතන එහෙනම් බාහිර රූපයක් නැහැ කියන. හැබැයි අපි බාහිර රූපයක් නැහැ කියලා අපි ඉක්මන් වෙන්නේ යන්නේ නැහැ. මොකද බාහිර රූපයක් නැහැ කියලා එකපාර කිව්වොතින් අර විපාක මට්ටමේ රූපයක් නැහැ කියලා අපිට කියන්න වෙනවා. අපි එහෙම කියන්නේ නැහැ. කර්ම දායාදයක් කියලා සඳහන් කරන රූපය කියන එක. එතකොට රූපය කියන එක කන්ටැක් වෙනස්තාවෙදි තියෙනවා. රූපයක් නොතිබ්බොත් අපට වර්ණ රූපය අපට එන්නේ නැහැ. ශබ්ද රූපය එන්නේ නැහැ අපට. ගන්ධ රූපය එන්නේ නැහැ. මේ සතර මහා භූත රූපවල ඒක රාශියමත් තියෙනවා ලෝකේ. හැබැයි ඒක තීරණයවන්නේ අපේ ආයතනවලට සාපේක්ෂව සහ අපි ඒක තීරණ ගන්න අවස්ථාවේදී ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අපි නිතරම ජීවත් වෙන්නේ ඊට කලින් අධ්‍යක්ෂපු ලෝකේ ඉන්නේ අපි. අපි දැන් වාහනේ drive කරනකොට අපි නිතරම වාහනේ ඉස්සරහ බලාගෙන තමයි drive කරන්නේ. හැබැයි අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ පිටුපස්සේ රෝද හතර උඩ ඉන්නේ. අපි රෝද හතර බලාගෙන කාර් drive කරන්නේ අපි. අපි මීටර 20ක් 30ක් 50ක් ඉස්සරහ බලාගෙන තමයි drive කරන්නේ. එතකොට අපි හිටගෙන ඉන්නේ කොහෙද? අපි ඉන්නේ ඊට කලින් දැකපු තැන තියෙන රෝද හතර උඩ තමයි අපි ඉන්නේ. අන්නේ රෝද හතර උඩ ඉන්නවා වගේ තමයි අර දිට්ටේ දිට්ටමත් නැගෙන අවස්ථාව. මෙන්න මේක නුවණින් දැකීම තමයි ප්‍රඥා විහිළුම අවස්ථාව. බාහ්‍ය දාරුචිරිට මේක තමයි දේශනා කළේ. දිට්ටේ දිට්ටමත් ඔබ යමක් දකිනකොට දකින මාත්‍රේ විතරයි කියලා බලන්නේ කිව්වේ මේකයි. අන්න එතෙන්දී අහු වෙන අපට ලෝකයක් නැහැ කියන එක. මෙන්න මේක තේරුම් ගත්තොත් ගමම්ම මේ බාහිර ලෝකය මේ නිරුද්වේච ලෝකයක් කියලා දකිනවා අපි. අර කැම ටික කනකොටම නුවණින් දකිනකොටම කටේ තියෙන කැම ටික කියලා බාහිර රූපයට තියෙන ආශාව නැති වෙලා යනවා. ඇයි ඒකට හේතුව? ඔව් නිරුද්ද වෙලා ඉවරයි. අපි දන්නවා ඒක තමයි යථාර්ථය. අපි දන්නවා ඇත්ත කැම කියන කටේ තියෙන කැම. කටේ තියෙන කැමට අපට ආශාවක් හටගන්නවද? කවුරු හරි කියනවද ආයක මම දැන් කන කැම හරි රසය කියලා කිව්වොත් අනේ මටත් ඒ කැම ටික දෙන්න කියලා කිව්වොතින් කටෙන් අරන් දෙනවද ඔබ? අනිත් කෙනා ගන්නවද? ඒකට කවුරුත් කැමති නැහැ. ඔක්කොම කටේ කැමති පිඟන්නේ තියෙන කැමට. පිඟන්නේ නෙමෙයි ඇත්තටම පිඟන්නේ බෙදුවට පස්සෙත් කැමති නැහැ සමහරලාට. එතකොට ඔක්කොම ලෝකේ ආස කරන්නේ මේ අවිද්‍යා සංගත ලෝකෙට මේ. ප්‍රඥාවෙන් විකසිත වෙච්ච ලෝකෙට ආස කරන දෙයක් නැහැ. ඇයි ඒ ලෝකේ අපි හිතන තරම් ලස්සන ලෝකයක් නෙවෙයි ඇත්තටම. ඒ ලෝකේ නිරුද්ධ වෙච්ච ලෝකේ. අනේ නිරුද්ධ වෙච්ච ලෝකේ දකින්නවත් එකම අපට ඇලෙනවත් ගැටෙනවත් දෙයක් නැහැ. අපි ශ්‍රණික උපේක්ෂාවටපත් වෙනවා. සංඛාරූපේ ඥානය ගැන මේක. එතකොට ඒ තැනැත්තා මේ ලෝකයට බාහිර ලෝකයක් ඇතය කියලා ගන්න බය වෙනවා. ඒකට කියනවා බයතුපත්ඨන ඥානය කියලා. එතකොට බාහිර ලෝකයක් ඇතය කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඒ ගන්න අවිද්‍යාවෙන් ඒ ගත්ත කියලා කියන්නේම ඒ රූපයට අදාළ ඔක්කොම ටික අපිට බාර ගන්න වෙනවා. ලෙඩවීම, මහලුවීම, ප්‍රිය විප්‍රයෝග, ජරා මරණ ඔක්කොම ටිකත් එකයි අපිට බාහිර ලෝකේ ගන්න වෙන්නේ. බාහිර රූපේ විතරක් මට දෙන්න අනිත් ඒවා නම් එපා කියලා එහෙම ගන්න බෑ අපිට. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පහළ වුණොත් ආසං එන්නේ ජාති පත්‍ය ජරා මරණන් එක්ක. මගදී කොහෙවත් ස්ටොප් සයින් නැහැ. මේ චක්‍රෙම ගිහිලා අවසන් වෙන්නේ ජරා මරණත් එක්ක. ඒ නිසා ජරා මරණ වලින් නිදහස් වෙන කැමැති නම් මේ දර්ශනට එන්නට ඕන. එනකොට දන්නවා මේ දර්ශනයත් එක්කම හෝ බාහිර රූපයේ යථාර්ථය අවබෝධ කරගන්න උඩ දන්නවා බාහිර මේ ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක් මේ අත්විඳින්නේ කියලා. එතකොට බාහිර ලෝකයක් නැහැ කියන අන්තයට යන්නෙත් නැහැ ඔහු. බාහිර ලෝකයක් ඇතේ කියන අන්තයට යන්නෙත් නැහැ. ඔහු මේ ඇත නැති කියන අන්ත දෙකෙම දුර වෙලා හේතුම් පටිච්ච සම්භෝතං හේතු බංගා නිරුද්ධති. නැත්තම් යං කිච්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධම්මං. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධෙන් නිරුද්ධන ලෝකයක් ඔහු දකින්නේ. එතකොට හේතු තියෙනකොට මේක තියෙනවා. ඒකත් කලින් තිමිල මෙතෙන්ට එන එකක් නෙවෙයි. වර්තමානයේ අනාගතයට යන දෙයක්වත් නෙවෙයි. මෙතනම හේතු ඇති කල්ලි හටගෙන මෙතනම හේතු නිරෝධෙන් නිරෝධයටපත් වෙනවා කියලා දකිනවා. ආතරේ කියලා පවතින කාලයකුත් තියෙනවා නේද? සාමාන්‍යයෙන් පවතින කාලයක් කියලා උත්පාදටිතිබංග කියලා අභිධර්ම ක්‍රමයට කියනවා. හැබැයි ගැඹුරට ගියහම මේක උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිත සංයතත්තම් පඤ්ඤායති කියන මට්ටම තමයි යන්නේ අපි. සාමාන්‍ය ලෝකෙට තේරුම් ගන්න. එතකොට හන්ද චොකියත්. හන්ද දැන් නාමයේ සහ රූපයේ දෙක ගත්තාම නාමයේ පවතින කාලයේ රූපයේ පවතින කාලය අතර ලොකු වෙනසක් තියෙනවා. ඔව්. නාමයේ චිත්තක්ෂණ එකක් ඇතුළත උපාතිති බංගල යනකොට රූපේ චිත්තක්ෂණ 17ක් ඒවනම් පොඩි චිත්තක්ෂණ 49ක් පරිලයක්. නෑ. ඒක මත බැලුවම රූපය තියෙනවයි නැහැයි කියන කතාව මහඳුරගේ කත්තේ ඉතින් ඒ ධර්මය පැහැදිලි වෙනවා මේ විදිහට කල්පනා කරලා බලමු. රූපේ පවතින එක අපේ නාමයට පේන්නේ නාමයේ චිත්තක්ෂණ 17ක් යනවා. ඔව්. රූපේ චිත්තක් රූපේ එක චිත්තක්ෂණයක්. එක 19 17කින් නැති වෙච්ච භංග වෙච්ච එක අපි චිත්තෙන් දකින්නේ එක චිත්තක්ෂණයක්. ඉතින් ඒක දකින්න සිත් 17ක් දකින්න ඕනේ. අර 17 ඇතිර නැතිර දකින්න. දැන් මෙතෙන්දී ඇත්තෙන්ම අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඊටාම ගැඹුරෙන් ඊටාම සියුම් විදියට විග්‍රහ කරන අවස්ථාවක් මේක. මම අවසාන වශයෙන් ගත්තොත් මේ සියලක්ම අපි තේරුම් ගත්තේ නිරුද්ධනාට පස්සේ. දැන් අවසාන වශයෙන් අපිට ගන්න තියෙන්නේ අපිට කවදාත් වර්තමානයේ තුල රූපේ තේරුම් ගන්න බෑ කියන එක. අවසාන වශයෙන් විග්‍රහට යන්නේ ඒක අපි. දැන් මේ හැම දෙයක්ම කළා අපි චිත්තක්ෂණ බෙදලා හෝ හැම දෙයක්ම අපි තේරුම් ගන්නේ දුක නිදහසන මාර්ගයනේ. දුක නිදහසන මාර්ගයේ තේරුම් ගනිද්දී අවසාන විග්‍රහය තමයි අපි නිතරම රූපේ තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණික නවස්තාව. දකින්න දෙය නෙමෙයි. ඔව් දැකලා නිරුද්ධ වුණාට පස්සේ අපි තේරුම් ගන්නේ කියන එක. ඔව්. ඔව් එතකොට මෙතෙන්ට එනකොට අපට ඒකේ ගැටලුවක් නෑ අපට. එතකොට ඒක කාලයක් පවතින නෙවෙයි. ඒක දිගටම තියෙනුණත් පුළුවන්. රූපය කියන එක චිත්තක්ෂණයකදී වෙනස් වෙනවද නැද්ද කොච්චර චිත්තක්ෂණ ගානක් තියෙනද කියන එකත් වඩා අවශ්‍ය වෙන්නේ ඒක අපි කියමු වෙනස් නොවීම එක දිගටම තිබ්බා කියලා ඒ විදිහටම. එක විදිහනම් තිබ්බත් අපට වර්තමානයේදී රූපේ තේරුම් ගන්න බෑ. නිතරම තේරුම් ගන්නේ ඇහැට රූපේ කන්ටැක්ට් වෙලා ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒක පියවර ගානක් ගිහිල්ලා මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව තමයි රූපේ තේරුම් ගන්න අවස්ථාව. ඔය චේතු විතියේදී ජවන අවස්ථාවේදී අපි මේ තේරුම් ගන්නේ. එතකොට මේ අවස්ථාවේදී තේරුම් ගන්නකොට ඒකට බේස් වෙච්ච ඒකට පදනම් වෙච්ච අර මුල් අවස්ථාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා කියන අවස්ථාව තමයි අවසානයේ අපර ප්‍රඥා විකසිත කරගන්න විදිහට තියෙන්නේ. එතකොට මෙතෙන්ට අපි නාවති මොකද වෙන්නේ? අපි එහෙනම් මේ මට්ටමේදී රූපේ මෙන්න මේ මොහොතක් තියෙනවා කියලා අපට එහෙනම් ඒක වර්තමානයේ තියෙන කියලා අපි ඒකට බේස් වෙනවා ඊට පස්සේ. එතෙන්ට උනත් අපි ඇලෙන්න පුළුවන්. එතනොත් නිදහසන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එනිසා ඊටාම සියුම් අවස්ථාවක් මේ රූපය ගත්තත් නාමය ගත්තත් දෙකම අපට වර්තමාන මොහොතේ වර්තමානයේ උදාහරණකින් දක්වන්න පුළුවන් අවස්ථා නෙවෙයි මේවා. ඊටාම වේගෙන් යන අවස්ථා මානසිකව මේවා. භෞතිකදී වේගෙන් යන අවස්ථා. එතකොට මේ දෙකටම ගත්තොත් මේ දෙකේම ස්වභාවය ඊටාම සුළු මොහොතකදී වෙනස් වෙමින් පවතින මේ අවස්ථාව. එතකොට බාහිර රූපය අපි සුද්ධාෂ්ටක ගත්තත් නැත්තම් රූප කලාප ගත්තා කොයිතරම් වේගෙන් වෙනස් වෙනවද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපි ඒක තේරුම් ගන්න අවස්ථාව. අපි නිතර මේක තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක කියන එකයි අපි තේරුම් ගත යුතු යථාර්ථය. අපි රූපය දැකලා ඒක අපි ප්‍රොසෙස් කරලා ගන්නකොට ඒ රූපේ නෙමෙයි එතන තියෙන්නේ. ඒ රූපේ කියන්නේ මේ ප්‍රොසෙස් කරන මේ තේරුම් ගන්න රූපයට බේස් වෙච්ච ඒ මුල් අධ්‍යක්ෂම නිරුද්ධනා කියන කාරණය. සාහන මේ කන්ටිනියුටි එක වෙන්නේ කොහොමද එතකොට? දැන් අපි දකින්න හාමුදුරුවෝ මෙතන ඉන්නවා කියලා. ඒක කන්ටිනියුටි වෙන්නේ කොහොමද? ඔව් මේකයි. ඒක ගැට ගන්න ඇත්තෙම තියෙන අපේ අවිද්‍යාව භවතණ්හාව කියන කාරණය. ඒ කියන්නේ ෆිල්ම් රෝල් එක රීල් එක වේගෙන් දුවනවා. ඒ දුවන රීල් එකේ චංචල රූප නැහැ ඇත්තෙම. ඒකේ දුවන වේගය නිසා තමයි ඒක පේන්නේ. එතකොට ඒක වෙන් කළා ගත්තොත් වෙන වෙනම නිශ්චල රූප තියෙන්නේ. එතකොට අපේ ගත්තත් මේ හැම මොහොතේම ඇහැට නිකන් පින්තූර ගන්න වගේ වැඩක් මේ. එතකොට ඒ ටික ඔක්කොම එකට බඳින්නේ අපේ තියෙන මේ අවිද්‍යාවෙන්. එතකොට අවිද්‍යාවෙන් කියනවා මේක එක දිගටම යනවා කියලා. ඇත්තටම එක මොහොතක එක ආයතනයකින් එක අරමුණක් විතරයි ගන්නෙ. ඇසෙන් රූප ගන්න අවස්ථාව සම්පූර්ණ රූපේ විතරයි ගන්නෙ. කනෙන් ශබ්ද ගන්න අවස්ථාව ශබ්ද රූපේ විතරයි ගන්නෙ. එක විට ආයතන දෙකකින් දෙකක් ගන්නෙ නෑ. නමුත් මේ දෙක එකටම මිශ්‍ර වේගින් යන නිසා ඒ වේගය වැඩි නිසා අපට පේන්නේ කනෙන් ශබ්දයක් අහනවා, ඇසෙන් රූපයක් පේනවා, මේ ආයතන ටික ඔක්කොම එකට යනවා වගේ අපේ මේ අවිද්‍යාවෙන් තමයි මේ ගැට ගහලා තියෙන්නේ. ඇත්තටම මේ දිගට යන එකක් නෙවෙයි. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හැම දෙයක්ම හැම මොහොතෙම වෙන වෙනම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන්නේ. ඒක තමයි යථාර්ථය. දැන් බල්බ් එකක් තත්පරයකට 40 වතාවක් හරි 60 වතාවක් හරි නිවීම පත්තු වෙනකොට අපිට පේන එක දිගට පත්තු වෙනවා වගේ කියලා නේ. නමුත් මේක කඩල ඉතාම සියුම් විදිහට දිගහැරලා බලනකොට තමයි පේන්නේ මේක එක දිගට තියෙන එකක් නෙවෙයි මේක නිවීම පත් වෙන එකක් කියලා. එතකොට දිගටම සාමාන්‍ය ඇසෙන් බලන කෙනාට පේන්නේ මේක එක දිගට පත් වෙන එකක් කියලා. අන්න ඒ වගේ තමයි අපිටත් සාමාන්‍ය ඇහැට පේනකොට පේන්නේ මේ ශරීරය මේ රූපේ එක දිගටම යන එකක් කියලා පේන්නේ. වේදනාව ගත්තොත් දැන් උදේ ඉඳන් හවස වෙනකම් මට හිසට දෙතිබිලා අපි කියනවනේ. නමුත් හැම මොහොතේම මේ ස්පර්ශයට සාපේක්ෂව වේදනාව හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන කාරණේ සිද්ධ වෙනවා. මේක එකට අපිට බැඳලා තින අපි අවිද්‍යාවෙන්, අන්නේ අවිද්‍යාවෙන් බැඳපු එක මේ තථාගත ධර්මයේ තුලින් අපි බෙදලා හිමින් සීරුවේ සිවුම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය තේරුම් ගන්න අමාරු නිසා අහල දැනගත්තු එක සමතේ වඩවඩ අපි මේක තවත් ඉතාම සියුම් විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා. අන්නේ තේරුම් ගන්න පමණට අපි මේක නුවණින් තමයි අපි දකින්නේ වෙනස දකින්නේ. නමුත් බාහිර ලෝකයේදී ස්කන්ධ පංචකය වෙන්කල අපිට පෙන්වන්න බෑ. අපි මේ රූපයක් දකිනවා නම් මේ ස්කන්ධ පංචකයට එකටමයි මේ දකිනවා අපි මේක. මේක රූපේ මෙතන, වේදනා මෙතන, විඥානය මෙතන කියලා වෙන් කරන්න බෑ. රූපේ බාහිර වෙන් කරන්න බෑ. රූපයෙන් වෙන් කරෝතින් ඒක රූපස්කන්ධයක් වෙන්නේ නැහැ. නිකන් රූපයක් වෙන්න පුළුවන්. රූපස්කන්ධයක් වෙන්න නම් අනිත් ස්කන්ධත් එකකට බද්ධව තියෙන්නට ඕන. රූපයක් තීරණය වන්නේ මේ නාම ධර්මත් එක්ක. ඒතකොට රූපයක් තියෙනවා කියලා අපි කියන්නේ අපේ චිත්තසහිතිකට ටික තියෙන හින්දා. ඒක නැති දැනක රූපයක් සජීව වෙන්නේ නැහැ. එතකොට මේ රූපය අපි තීරණය කරන්නේ අපේ චිත්තසහිතිකට එක්ක. ඒ වගේම රූපයේ දිගට පවතිනවායි කියලා අපි මේ දන්නේ හිතාගෙන ඉන්නේ මේ අපේ තියෙන නොදැනුවත්කම හින්දා. මේ යථාර්ථයේ තීරුම් ගැනීමත් එක්ක මොකද වෙන්නේ? අපට දකිනකොටම මේ ඝන සංඥාව බිඳිලා සම්පූර්ණ මේ ප්‍රකට වෙනවා. මේ හේතුඵල ධමක මේ අන්‍යෝන සම්බන්ධතාවයක් මත සිද්ධ වෙන ලෝකයක් කියන පුදු දකිනවා. දකිනවත් එක්කම අවසාන වශයෙන් දකින්නේ ලෝකය කියලා කියන්නේ මේ චිත්ත චෛසික දෙක එකතුවක් තමයි මේ ලෝකය කියලා දකිනවා. රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. එතකොට එක පැත්තකින් බාහිර රූපයන් තියෙන නිදහස් වෙනවා, අනිත් පැත්තෙන් නාමයන්තෙන් නැත්නම් විඥානෙ පැතුරුන නිදහස් වෙනවා. මෙන්න මේ නාම රූප දෙකේම එක විට නිදහස් වීම තමයි සම්පූර්ණ ලෝක නිදහස් වීම කියලා කියන්නේ. ධම්ම දේශනා කරනකොට ඒ ශබ්දය ගන්න අපේ චක්කු විඤ්ඤාණය. සෝත විඤ්ඤාණය. සෝත විඤ්ඤාණය ගන්න. එතකොට දැන් ඒ ශබ්දය අපිට එන්නේ විපාකයක් විදියට විදියන්නේ අපිට ඒක එන්නේ අපි කරපු විපාකයක ඵලයක් විදියට. එතකොට ඒක අපි ඩිස්ක්‍රයිබ් කළොත් ඒක තව කෙනෙක් ඩිස්ක්‍රයිබ් කළොත් දැන් අයියම දෙන්නම අහන්නේ එකම දේ හඳුනේශනා කරන්නේ. එතකොට අයිය තේරුම් ගන්න එකයි මන් තේරුම් ගන්න එකයි දෙකටම එකම විපාකයක් අපි දෙන්නගෙම තියෙන්නේ නැත්නම් ඒ ඇත්තම මේකයි. දැන් සෝත විඥානිකේන අවස්ථාව විපාකයේ කුසල විපාකයක් හෝ අකුසල විපාකයක් වෙන්න පුළුවන්. නමුත් සෝත විඥානිකේන අවස්ථාව උපේක්ෂා සාගතයි. ඒක දුකක් සැපකක් කියන එක වෙන්නේ නැහැ. එතකොට ඒක අර මූලික හේතුරකින් අපට කුසල විපාකයක් ලැබෙනවා. ඒක හරි. හැබැයි ඒක එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟට ඒක තීරණය වන්නේ අපේ වර්තමාන මොහොතේ අපේ තියෙන ප්‍රඥාව සතියරි චෛසිකත් එක්කයි. එතකොට මේක එකාතකින් අතීත විපාක විදියට කුසල විපාක ටික තියෙනත් ඕන. හැබැයි කුසල විපාකේ ලැබුණත් ලැබෙනකොට අපි අවධානය වෙන පැත්තට ගියොතින් අපි ඇතැම් විට ඒ අහන තැනින් ඈත් වෙලා හිටියොත් අපට මේක ලැබෙන්නේ නැහැ ඇත්තෙම. ලැබුණත් අපේ ලෝකයට මේ මොහොතේ අපි දක්ෂ වෙන්නට ඕන ඒ ටික තමන්ගේ අනිත් හේතු සම්පට්ටිකෙන් තේරුම් ගන්න. මොකද අපි තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි. මේ බණ හර ටික උනත් ශබ්ද රූපي අපිට ලැබුණට අපි තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. අන්න එතෙන්ට එකට එකින් අපට යෝනිසෝ මනසිකාරය කියන චෛතසික තියෙනට ඕන. සතිය තියෙනට ඕන. ප්‍රඥාව තියෙනට ඕන. ශ්‍රද්ධාව තියෙනට ඕන. මෙන්න මේ ටික අපි අපේ පැත්තෙන් අපි ගොඩනගා ගන්නත් ඕන. ඒතකොට මේ දෙකම එකට ලැබුණොත් තමයි මේ ප්‍රතිඵලයේ ඉහළට යන්නට පුළුවන්කම තියෙන්නේ අපිට. එතකොට එක පැත්තකින් කර්ම විපාක විදිහට මේ පැත්තෙන් ලැබෙන්නත් ඕන මේ ටික. ලැබුණට විතරක්මදි ලැබෙනවත් එකම අනිත් පැත්තෙන් අපි වර්තමානයේ තුල වර්තමානයේ හේතු ටික සකස් කර ගන්නත් ඕන. මේ දෙකම එකට මුණ ගැහුණොත් තමයි මේක සාර්ථක වෙන්නේ. ඒ නිසා කොච්චර හොඳ දහමක් වුණත් සම්බේනික රුණේ ගියාට මේක අපේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. කුසල විපාකයෙන් තමයි ලැබෙන්නේ. හැබැයි ලැබෙනවත් එක්කම ඊට පස්සේ අනිත් හේතු ටිකෙන් අපි මේක පෝෂණය කරගන්න ඕන. බීජයක් හොඳ වටිනා බීජයක් තියෙන්න පුළුවන්. දුමේ තියෙන්න පුළුවන්. දුමේ තිබට පැලවෙන්නේ නැහැ. ඒක හොඳ සාරවත් බිමක වගා කරන්න ඕන. එතකොට සද්ධා බීජං ආදි වශයෙන් මේ බීජ ටික ශ්‍රද්ධාදී බීජ ටික අනිත් දේවල් වලින් අපි කුඹුර ආදී අනිත් දේවල් සීලය සතිය මේ ආදී දේවල් වලින් අපි මේක පෝෂණය කරගන්නට ඕන. එනිසා සබ්දේ කියන එක සබ්ද අපිට ලැබෙන්නේ හරි කියපු විදියට කුසල විපාකයක්. හැබැයි ඒක කුසල විපාකයක් කියවට උපේක්ෂාසගතයි. ඒක තමන් පෝෂණය කරගත්තු තම තරමටයි ඉදිරි පියවරට කියන්නේ. අන්න එතෙන්ට තමයි මේ උනන්දු කරවලා අනිත් දහම් කරුණු ටික දීලා පෝෂණය කරන්නේ. මේ කල්යාණ මිත්‍රාශ්‍රය ඇතුළු යෝනිසෝ මනසකාරය ඇතුළු අනිත් හේතු ටික ඔක්කොම තියෙන්නේ මෙන්න මේ වපසරිය සකස් කරගන්න. විශේෂයෙන් මෙතෙන්ට කල්යාණ මිත්‍රාශ්‍රයේ විශාල සාධකයක් වෙනවා අනිත් යෝනිසෝ මනසකාරය කියන සාධකයෙන්. එනිසා පරතෝ ගෝසි විතරක් මදි ඊට ළඟින් යන අනිත් කාරණෙ විදිහට දක්වනවා යෝනිසෝ මනස කියන කාරණය. ප්‍රඥාව එක අතකින් තියෙනවා ප්‍රඥාවත් අවස්ථා කීපයක් තියෙනවා. දැන් ජටා සූත්‍රයේ තියෙනවා සීලයේ පදිත්ත හැනරෝ සපඤ්ඤෝ කියලා එක අතකින් නිපක කියලා ගුණයක් තියෙනට ඕන. අනිත් අතින් සපඤ්ඤෝ කියලා උපතින් ලබන ප්‍රඥාවක් තියෙනට ඕන. ඒක තමයි කියන්නේ පඤ්ඤවන්තස්ස හැඳාම නායන්දාම දුප්පඤ්ඤස්ස කියලා එකක් උපතින්ගෙන ප්‍රඥාව තියෙනට ඕන. අනිත් අතින් සුතමේ ප්‍රඥා කියන අවස්ථාවේ අහනකොට තියෙන ප්‍රඥාව තියෙනට ඕන. එනට භාවනාවේ පඤ්ඤා විදියට විදර්ශනා භාවනාව වඩන්නටත් ඕන. එතකොට මේ තුනම තියෙනවනේ ප්‍රඥාවේ. එකක් උත්පත්ති ප්‍රඥාව තියෙනට ඕන. ධර්ම ශ්‍රවණේ ලබන ප්‍රඥාව තියෙනට ඕන. විදර්ශනා වැඩිමෙන් දියුණු කරගන්න ප්‍රඥාව තියෙනට ඕන. එතකොට මේ දෙකටම බේස් වෙන්නේ හැමතෙම බේස් වෙන්නේ මෙන්න මේ දහම් පණිවිඩයේ නැමැති මේ පරතෝ ගෝසය කියන සාධකය. එතකොට පරතෝ ගෝසය කියන එක තමයි මේ සද්ධර්ම හේන අවස්ථාව. හැබැයි ඒකට ඒකත් එකට බද්ධ වෙලා යන අනිත් කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය කියන සාධකය. එතකොට සම්මාදිට්ඨියට බේස් වෙන්නේ මෙන්න මේ දෙක. එතකොට සම්මාදිට්ඨියට හේතුන ආසන්නම සාධක දෙක විදිහට සැලකන්නේ පරතෝ ගෝසයයි යෝනිසෝ මනසිකාරය කියන සාධක දෙක. ඉතින් මේ අපේ අනුපූර ප්‍රතිපදාවක් විදිහට ආරම්භයේ පටන් අවසානයේ දක්වා යන ගමන් මාර්ගය අපි මේ විස්තර කළේ. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕනේ මේ තැනින් අපිට ගන්න පුළුවන් උපරිම දේ අරගෙන අනිත් අතින් අපේ ජීවිතය තුලින් මේක පුහුණු කරන්න. ඉතින් මේ පුහුණුව තමයි අවසාන වශයෙන් අපට අපේ ජීවිතයේ සාර්ථකත්වයේ කියලා කියන්නේ. ඉතින් එහිදී විශේෂත්වය තමයි අපේ ජීවිතේ හැකියතාක් මේක සම්බන්ධ කර ගැනීම කියන කාරණය සහ අඛණ්ඩව ධර්මයක් සමග වාසය කිරීම. ඒ වගේම දහමත් ජීවිතයක් දෙක එකක් බවට පරිවර්තනය කර ගැනීම. එතකොට මෙන්න මෙතනින් තමයි අපේ ඉහළම සාර්ථකත්වය බලන්නේ. එහි අවසානයේ වශයෙන් අපි කිව්වේ අපි තබන පියවරක් පාසා අපි ගන්න හුස්ම පොදක් පාසාම මේ දහමත් එක එකටම යන දක්ෂුනොත් තමයි සැබෑ ලෙසම අපේ දක්ෂතාවයේ අපිට ඉහළම පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. හොඳයි අපි නොතන අද අප මේ ශ්‍රවණය කරපු දහම ආනිසංසෙන් අපනමින් මිය ගිය ඥාතිහුද මේ පින දැක සෝපත්ත්වා ඒ ඥාතිනොත් උතුමෝ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියන ඥාතිනත් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ රැස් කරගත් සියලු කුසල දහම්වල බලයෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් හැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි මේ පින තුනද ඉමහ ශ්‍රද්ධාවෙන් විහාරස්සන්ට ඇවිදilla ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් මේ සියලු කුසල ධම්මල බලයෙන් ඔබ අප හැම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. මේ උතුම් සද්ධර්ම මාර්ගයේ යන්නට අපට සියලු වටපිටාව හේතු සකස් වේවා. මේ ධර්මයේ අනිසංසයෙන්ම හැකිතාක් ඉක්මන් භවයකදී සියලු දුක් කෙලවර කිරීමේ ලබන උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් භයං පන්තා ච නිම්භයං සෝකම් පන්තා ච නිස්සෝකම් හොන්තු සම්මේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොහින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.